අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු දැන් අපි මොහොතක් හිත සමාධිමත් කරගනිමු තමන්ගේ ආශ්වාස පාශ්වාස මෙනෙහි කිරීමට හිත යොදා ගන්නට නහයෙන් ඇතුල් වෙන තැන සිත පිහිටුවාගෙන ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා පිට වෙනකොට පිට වෙනවා ආදී වශයෙන් මේ ආශ්වාස පාශ්වාස කෙරෙහි මිනිත්තු කිහිපයක් අපි හිත සමාධිමත් කරගනිමු ඔබට අතීතයක් සිහිපත් වෙනවා නම් ඒ ඉක්මලා ගිහිල්ලා ඉවරයි. ඒ නිසා ඒ ඉක්මු නිසා වෙනුත් අනාගතය පිළිබඳව යම් සිතුවිලි රාශියක් උපදිනවාද ඒක තාම නොපෙනුණු නිසා වෙනුත් වර්තමාන මොහොතේ මේ දැන් මේ පවතින කාලයේ පවතින්නේ ආස්වාස පාස්වාස වැටීම ආස්වාස පාස්වාස කිරීම නිසා වෙනුත් ඒ දැන් පවතින ආස්වාස පාස්වාස කයට හිත හොඳට යොදවා ගන්නට වෙන සිතුවිලි වලින් සිත විසිරලා යන්න දෙන්නේ නැති සාදු සාදු සාදු අපි ගිය සතියේ කතා කරපු කාරණා මතකද මේ ගිය සතියේ කතා කරපු කාරණා පිළිබඳව මම ලිව්වා විතහම්තුරු හොඳ අකුරින් ලිව්වා මගේ අකුරු කියනවා ඔව් මේකිනුත් එක එක ගත්තාම හොඳයි නෑ නෑ එතන ගොඩක් තියෙනවා ගොඩක් ආ එක වර්ගයෙන් ගොඩක් යන්නේ එතකොට අපි ගිය සතියේ කතා කරපු ටික තමයි මේ අත්තපුරින් ලියලා තියෙන්නේ. හරි ලස්සනයි අත්තපුර. මගේ නම් නෙවෙයි ඒක තමයි. මම ලියුවා නම් එහෙම කියවන්න ඕන. විතහම දරුවන් යත්තා. මම ලියනියක් කියවන්න බෑ. මේක ලියන මට කියවන්න බෑ. එතකොට අපි ගිය සතියේ කතා කරේ මෙන්න මේ බීජ සූත්‍රය ආශ්‍රයෙන් සම්මා දිට්ඨිය පිළිබඳව තමයි කතා කරලේ. අපි මතකයිද බීජ සූත්‍රයේ අපි එක උදාහරණයක් ගත්ත මතකයිද? අර බීජය මේ මහ පොළොවේ වැටුණාම ඒ අපි උදාහරණ ගත්ත කොහොඹ හෝ වැටකොළු හෝ තිත්ත ලැබු හෝ ඒ බීජයේ ස්වභාවය මේ පටවි ධාතුවෙන් උරා ගන්නවා කියලා කිව්වනේ. එතකොට ඒ නිසා මේ සම්මා දිට්ඨියට පැමිණීම හරියට අර බීජය වෙනස් කරගත්තා වගේ. මේ ස්වභාවයෙන් පවතින බීජයක් තියෙනවානේ. අන්න ඒක වෙනස් කරගන්න නම් මේ සම්මා දිට්ඨියට පැමිණෙන්න ඕන. එතකොට මේ පිළිබඳව දැන් මේක අපි කාරණා 16 කතා කළා. බුදුහාමුදුරුව මේ කාරණාත් ඇතුළත්ව තව 16ක් දේශනා කළා තියෙනවා. මොකටද? සම්මා දිට්ඨියට පැමිණිලා එතනින් දුක කෙලවර කරා. මේකත් එක ටිකක් ගැළපෙන නිසා මම හිතුවා ඒ සූත්‍රෙත් ඒ ටිකත් අපි සාකච්ඡා කරලා මේ සම්මා දිට්ඨිය මේ කාරණා 16 විස්තර කරමු කියලා. හොඳයි. එතකොට අපේ මූල ධර්මය මතක් කරගන්න ඕන. මොකද්ද මේ මූල ධර්මය? සංසාරය කියන කාරණාව මූල කාරණාව. ඒකින් අත් මිදෙන්නයි දැන් මේ හැම කාරණාවක්ම කරන්නේ. එතකොට මේ අපි සඳහන් කළා මොකක්ද සසර කියලා කොහොමද අපි විස්තර කළේ මතක් කරගන්න ඕන කොහොමද අපි සසර විස්තර කරේ කන්දානම් පාතු භාවෝ මේ පේලි හතරනේ මේක මතක තියාගන්න පුළුවා කන්දානම් පාතු භාවෝ ස්කන්ධයන්ගේ පහළවීමද ඊට පස්සේ ආයතනානම් පටිලාභෝ බොහොම ලේසිනේ. එතකොට තේරුම හැටියට ගත්තොත් ස්කන්ධයන්ගේ පහළවීමද ස්කන්ධයන්ගේ පහළවීම කියලා කිව්වෙ මොනවද? රූපස්කන්ධේ, වේදනා ස්කන්ධේ, සංඥා ස්කන්ධේ, සංකාර ස්කන්ධේ, විඥාන ස්කන්ධේ කියන පහ. ඉහි පහළවීමද? ඒක පහළ වුණා නම් යම් තැනක එතන හැදෙනවා කිව්ව අපි මොකද්ද? ආයතන. ඔව්. එතන බැඳීමක් හට ගන්නවා කිව්වනි ඉස්සෙල්ලා නේ. මම මගේ කියන අදහසක් ඇති වෙනවා. මඤ්ඤණාවක් පනවා ගැනීම. දැන් මේ කාලයේ පනවාගත්තු වගේ ස්වභාවයෙන්ම පැනවෙන එකක් තියෙනවා. එතකොට එහෙම පැනවෙනකොටම ඒකට කියන්නේ මොකක් මොන ස්කන්ධය කියලාද? උපාදාන ස්කන්ධය. මොකද අර බැඳිච්ච නිසා. එතකොට ඒක එහෙම උපාදාන ස්කන්ධයක් යම් තැනක හටගත්තනම් ස්වභාවයේ වශයෙන්ම පිහිටන්නේ මොනවද? ලැබෙන්නේ මොනවද? ආයතන ලැබෙලු. ඒ ආයතන කිසිම හේතුවකින් කිසිම කාරණාවකින් නොදිරන තැනක හටගන්නේ නැහැ. තේරුණාද? ඒ හටගන්න ආයතන හටගන්නේ මේ මහා භූතවලින්. මහා භූත කිව්වේ මොනවද? මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ප්‍රධාන හතරෙන් සහ තව එකට උපාදා රූප කියලා 24ක් තියෙනවා. ඒ වගේන් තමයි හැදිලා තියෙන්නේ. මොකක්ද හැදිලා තියෙන්නේ? අර ආයතන ටික. ඒ නිසා ඒවා දිරායන ස්වභාවයෙන් යුක්තයි, මියදෙන ස්වභාවයෙන් යුක්තයි. තේරුණාද? එතකොට දැන් අර පහළවෙන ස්කන්ධය තියෙනවනේ, පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය. එහි ආයුෂ කොච්චරක්ද? දැන් ඒක තමයි, ඒ ස්කන්ධ පහ කිව්වත් එකයි, හිතක් කිව්වත් එකයි. මොකද ඒ පංචස්කන්ධයෙන් තොරව හිතක් පහළ වෙන්නේ නැහැ. හොඳයි. ඒකට පංචස්කන්ධය කිව්වත් මේ පංචස්කන්ධය කිව්වත් එකයි, හිතක් කිව්වත් එකයි. එතකොට මේ හිතේට තියෙන ආයුෂ, ඒ ආයුෂ ඒ නාමස්කන්ධේ නන රිස්කන්ධ ටිකේ තියෙන ආයුෂ කොච්චරද? ඒ ආයුෂ චිත්තක්ෂණ එකයි. ඒක ෂනෝලින් කියන්නේ. ඒකද දැන් අපිට මොකක් කිව්වට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේක මතක තියාගන්න ඕන, අනිත් ධර්ම කාරණා තේරුම් ගන්න. මොකද්ද කොහොමද සිතේ ඒ ආයුෂ? චිත්තක්ෂණ එකයි. එතකොට ෂන වශයෙන් බෙදුවොත් තුනයි. මම මේ කට්ටිය දන්නේව මතක් කරන්න. ෂන වශයෙන් බෙදුවොත් තුනයි. ඒ ෂන වශයෙන් බෙදුවොත් තුන වෙන්නේ කොහොමද? උපාදර්ශණය, උපදීමක් තියෙනවා හිතේ. අර පංචස්කන්ධයේ ඇතිවීමක් තියෙනවා. ඊට පස්සේ එක ෂණයක් පවතිනවා. ඒකද කියනවා තිතික්ෂණය කියලා. පළවෙනි ෂණේ උපදිනවා, දෙවෙනි ෂණේ පවතිනවා, තුන්වෙනි ෂණේ භංග වෙනවා, නැති වෙලා යනවා. එතකොට ෂණ වශයෙන් බැලුවොත් ධර්ම යුගන්න ෂණය කියලා කියන්නේ මේ පුංචිම වෙලාව කියන්න බෑ. ඒ කියන්නේ බොහොම ඉක්මනින් වෙන එකක්. ෂණික කියන්නේ අන්න හරි. ඔව්. එතකොට ඒ ෂණ කීයක් යනවද සිතට? තුනක්. ඒ තුනකින් හිත ඇති වෙලා නැති වෙලා යනවා. අර ස්කන්ධ ධර්ම මොන ස්කන්ධද? අර පහම. රූප ස්කන්ධයත්, වේදනා ස්කන්ධයත්, සංඥා ස්කන්ධයත්, සංකාර ස්කන්ධයත්, විඥාන ස්කන්ධයත්, මේ පහම එකටමයි ඇති වෙන්නේ, එකටමයි නිරුද්ධ වෙන්නේ. එතකොට කොච්චර කාලයක් පවතිනවද? චිත්තක්ෂණ එකයි. ක්ෂණ වශයෙන් බැලුවොත් තුනයි. එතකොට මේ ආයතන පිහිටපු මේ ඒකට ලැබුණු ටික තියෙනවනේ. ලැබුණු මොනවද? ආයතන ටික. ඒ ආයතන ටික පිහිටන්නේ මේ අවකාශයේනේ. මේ අවකාශයේ පිහිටන්නේ මේ ශරීරය කියන්නේ අවකාශයේ පිහිටපු වස්තුවක්නේ. එතකොට මේ අවකාශයේ පිහිටපු වස්තු වල ඒව හැදිච්ච ප්‍රධානම පරමාර්ථ හතර තමයි අර පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා කියන්නේ. පඨවි කියන්නේ මොන ස්වභාවයකටද? ඝන ස්වභාවය. දැන් මේ හැම හේකම මේ හතර වෙන් වෙන්න බෑ. ඒ කියන්නේ මේ හතර ඇති වෙන්නෙත් එකට, නැති වෙන්නෙත් එකට. දැන් මේකෙත් පඨවි ගතියක් තියෙනවද? තියෙනවා. මේ ඇල්ලුවාම මෙහෙම පවතින පඨවි ගතිය නිසා. එතකොට පඨවි ගතිය, දැන් මේ බිත්තියේ පඨවි ගතිය තියෙනවා. ආපෝ ගතිය නැද්ද? ආපෝ ගතිය තියෙනවා. හැබැයි අපිට ඒක ප්‍රකට නෑ. මොකද්ද ප්‍රකට? පඨවි ගතිය. දර වතුර ගත්තොත් එහෙම මොකද්ද ප්‍රකට? ආපෝගතිය ප්‍රකටයි. ගින්නක් ගත්තොත් තේජෝගතිය ප්‍රකටයි. ඊට සීතලක් ගත්තොත් ඒ තේජෝගතිය ඒ තේජසේ අඩු බව. ඒ කියන්නේ තේජෝගතියම ප්‍රකටයි. එතකොට අනිත් ඒවත් ඒකේ තියෙනවා. ඔව්. ඊට පස්සේදී වාතය ගත්තත් එහෙමයි. එතකොට මෙන්න මේ ආයතන පිහිටන්නේ අවකාශයේ. එතකොට ඒ පිහිටන ආයතන ටික රූපය. ඒව හැදුනේත් අන්න අර ප්‍රධාන මූල පරමාර්ථ හතරේ. මොන හතරෙන්ද? පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට මේකේ පවතින කාලයක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ පොඩීමකට තමයි කියන්නේ. දැන් අපි කියනවනේ ඔය දැන් මොනවද කියන්නේ? පරමාණු කියලා. ඒ වගේ අපේ ධර්මයේ තුගන්න පුංචි මේක. ඒ පුංචි මේක තමයි කියන්නේ සුද්ධාෂ්ටකය කියලා. එතකොට අර සුද්ධාෂ්ටකයක් පවතින කාලය කොච්චරද? 1000. චිත්තක්ෂණ වශයෙන් බැලුවොත් 17. ෂණ වශයෙන් බැලුවොත් 17 වැඩි කිරීම 3. එතකොට මේ හිත 17 පාරක් ඉපදිලා මැරෙනවා. මේ එක මේ බාහිර වස්තුවක තියෙන මේ එක එක කියන්නේ මේ එක පිහිටපු මේ සුද්දාෂ්ටක පරම්පරාවක් වෙනස් වෙනවා. කොට හිත 17 පාරක් ඉපදිලා මැරෙනවා. තේරුණාද කියන්නේ? සිතින් දකින්න පුළුවන් වෙන්නේ ආ මේ නිසා විතර දැන් දකින්න වස්තු පවතිනවා කියලා පේනවා. හිත ඊට වඩා වේගවත්නේ. හිත 17 පාරක් ඉපදිලා මැරෙනවා මේ. ඒක නිසා තමයි අපිට අනිත්‍ය පේන්නේ. අනිත්‍ය දැන් අනිත්‍යයේ ප්‍රතිඵලයනේ පේන්නේ නේද? ඒ පේන්නේ අනිත්‍ය පේන්නේ නැති නිසා. මොකද අනිත්‍යයේ ප්‍රතිඵලය තමයි පේන්නේ ඇහැට. දැන් මලක් පිපිලා තිබුණොත් ඒක පර වෙලා තියෙනවා කියන්නේ මොකක්ද? අනිත්‍ය ප්‍රතිඵලය. හැබැයි ඒක එකපාරටම පර වෙන්නේ නැහැ. ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන්. හැබැයි ඒක පේන්නේ නැහැ. ඒ වගේමනේ සාරස දැන් සිත වේගවත් නිසා සිත දිනු කරගත සිතකින් බලන්න පුළුවන් අර ඊට වඩා අඩුවෙන් අන්න හරි ඒකේ තියෙන යථාර්ථය පේනවා. ඔව්. ඒකට තමයි සමාහිත හිතක් අවශ්‍ය. ඔව්. යථා ස්වභාවය අඳුර ගන්න පුළුවන්. හොඳයි. එතකොට අන්න අර ආයතන සමූහය ඔන්න ඔය විදිහට දැන් මේ තේමික කොහොම එකද? අර පංච උපාදානස්කන්ධයක් මමය මගේ කියලා හිතාගෙන දැන් මේ අවකාශයක ආයතන පැනවිලා තියෙනවා. දැන් අපි මේක මගේය මමය කියලා හිතාගෙන අරගෙන යනවා. එහෙම අරගෙන යන්නේ මෙන්න මෙහෙමයි. දැන් මේ කය හොලවනවනේ අපි එක එක ඒවට ඉරියා කියන්නේ ඇහෙන් රූප දකිනවා, කනෙන් ශබ්ද අහනවා, නහසෙන් ගඳ සුවඳ, දිවෙන් රස, ශරීරයේ ස්පර්ශ, මනසින් ධර්ම. එහෙම හිතනවනේ. ඒ හැම එකක්ම වෙන්නේ අර පංචස්කන්ධය පංචස්කන්ධයෝ විවිධ විදිහට පහළ වෙනවා. පංචස්කන්ධයක් කිව්වත් එකයි, හිතත් කිව්වත් එකයි. මේ හිත විවිධ විදිහට පහළ වෙනවා. එහෙම පහළ වෙනකොට දැන් මේ රූපයේ ආයතන ටික පිහිටපු රූපේ හැදුනේ මොකෙන්ද? පංචස්කන්ධ. මේ ආයතන පිහිටපු රූපේ හැදුනේ සුද්දාෂ්ටක වලින්. ඒ කියන්නේ මේ දැන් මේ ගහක හැදෙන දේවල් තියෙනවානේ. ගහක් හැදෙන්න මොන වගේද ගහක් හැදුනේ? සුද්දාෂ්ටක. ඒ කියන්නේ අපේ මේ ලෝකේ අපිට හැට පේන, කනට ඇහෙන, නහසයට දැනෙන, දිවට දැනෙන, ඊට පස්සේ ශරීරයට දැනෙන යම් තාක් දේවල් තියෙනවා නම් ඒව මොනවගින්ද හැදුනේ? අර පරමාර්ථ හතර ධර්ම හතර එකතු වෙලා. මොන හතරද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒකට ඔකට තව හතරක් එකතු වෙනෝනේ සුද්දාෂ්ටකයක් කිව්වහම. මොනවද එකතු වෙන්නේ? වර්ණ, ගන්ධ, රස, ඕජා කියලා මේ තව හතරක් එකතු වෙනවා. ඔව්. ඒකට ඒකට තමයි කියන්නේ මොකක් කියලාද? පුංචිම ඒකකය. සුද්දාෂ්ටකය කියලා. එතකොට මේ මෙන්න මේ ආයතන පිහිටන මේ අවකාශයක ආයතන පිහිටලා තියෙන්නේ. ඒ ආයතන චිත්තක්ෂණ 17න් 17ට උපදිමින් උපදිමින් මියදෙමින් උපදිමින් මියදෙමින් පවතිනවා. එතකොට මේ මෙන්න මේ සිත තියෙනවානේ. හිත විවිධ විදිහට පහළ වෙනවා. පහළ වෙනකොට අපි යනවා කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. කොහොමද අර හිත විවිධ විදිහට පහළ වෙනකොට දැන් හිතමු අපිට මෙතන ඉඳලා අතෙන්ට යන්න ඕනේ කියලා අදහසක් ඇති වෙනවා. ඒ අදහස ඇති වෙනකොටම මේ රූපයේ පිහිටලා තියෙන අර සතර මහා භූතයන්ගෙන් හැදිලානේ. එහි තියෙන වාතය වෙනස් වෙනවා. මොකද්ද වෙනස් වෙන්නේ? වාතය වෙනස් වෙනවා. ඒ වාතය වෙනස් වෙනකොට ඒ කොහොමද කිව්වේ? චිත්ත මේ කියලා තියනවානේ. චිත්ත නානත්ත මාගම්ම හෝති නානත්ත වායුනෝ. හිත මෙහිම වෙනස් වෙනකොට විවිධ විදිහට වෙනස් වෙනකොට මේ ආයතන පිහිටපු මේ රූපස්කන්ධේ තියෙන මේ ආපෝ වායෝ ස්වභාවය වෙනස් වෙනවා. එimhe වායෝ ස්වභාවය වෙනස් වෙනකොට මොකද්ද වෙන්නේ? මේ ශරීරය ඉරියව් වෙනස් වෙනවා. ඉරියව් වෙනස් වෙනකොට යැවෙනවා. එතකොට අපි හිතනවා මමයි යන්නේ කියලා. මං කියන එක තේරෙනවා? දැන් ඇත්තටම වෙන්නේ මොකද්ද? වායනන්නේ ඒ චිත්ත නානත්තය තියෙනවා. ඒ කියන්නේ හිත විවිධ විදියට උපදිනවා. ඒ විවිධ විදිහට උපදිනකොට මේ රූපස් මේ රූපස්කන්ධය පිහිටලා තියෙන අවකාශය. ඒ කියන්නේ අර සතර පරමාර්ථයෙන් හැදිලා තියෙන්නේ. ඒ සතර පරමාර්ථයේ වායු ගුණය වෙනස් වෙනවා. වායු ගුණය වෙනස් වෙනකොට අර අපි යෑම කියන කාරණාව පැන වෙනවා, යනවා. එතකොට අපි හිතන මොකක් කියලාද? මම යනවා කියලා. නේ? නෑ, එහෙම ගිහිල්ලා අතෙන්ට ගිහිල්ලා කල්පනා කරනවා එතනින්දලා ආවෙත් මම. තේරුණාද? මෙතෙන්දලා අතෙන්ට ගිහිල්ලා කල්පනා කරනවා ඒ මමනේ ආවේ. තේරුණා? හැබැයි එයා හැම වෙලාවකම මේ අවකාශයෙන් අපි ඉඳ ගන්නේ මේ ශරීරයේ පවත්වන කොටස විතරයි. අර හිතෙන් මෙතෙන්දලා අතෙන්ට ගියාට එයා ගියේ කොහොමද? පියවරක් තිබ්බා. ඒ තියනකොට එයාගේ එයාට අයිතිවාසිකම් වෙලා තියෙන්නේ අර තියපු ඉඩ ප්‍රමාණය විතරයි. ඊට පස්සේ ඊළඟ පියවර දෙනකොට ඒ ප්‍රමාණය විතරයි. එතකොට මේ ඉරියව් කියලා කියන්නේ අන්න එහෙම ඇතිවෙවි නැති වෙන. තේරුණා? ඇතිවෙවි නැති වෙන ක්‍රියාවලිය රාශියක් තමයි මේ ඉරියව් පවත්නවා කියලා කියන්නේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි මේ අපි ජීවත් වෙනවා කියලා කියන කාරණාව කරන්නේ. කොහොමද? හිතේ වෙනස් වීමක් ඇති වෙනවා. ඒ හිතේ වෙනස් වීම ඇති වෙනකොට මේ ශරීරයේ තියෙන වායු ගුණය වෙනස් වෙනවා. ඒ වායු ගුණය වෙනස් වෙනකොට අපි බලනවය, දකින්නවය, අහනවය, යනවය, එනවය, ඉඳ ගන්නවය, ඔය කියන ඔක්කොම ඉරියව් ගැන වෙන්නේ එහෙමයි. හොඳට බලන්න ඕනේ මේක මෙහෙමද කියලා. ඒක තමයි කායගත සතිය කියලා කියන්නේ. මොකද්ද බලන්න ඕනේ? දැන් ඇත්තට මෙහෙමද වෙන්නේ? සිතුවිල්ලක් එනවා. දැන් හිතමුකෝ දැන් මෙහෙට එන්න ඕනි කියලා සිතුවිල්ලක් ඇති වුණා. ඊට පස්සේ මොකද උනේ? මොයි නානත්. ඔය කටිය සූදානම් වෙලා ඔන්න මෙහෙට එන්න පිටත් වුණා. එතකොට ඉරියව් රාශියක් පැවැත්වුවානේ. ඒ රාශියම පැවැත්වුවේ අර හිතු සිතුවිලි වෙනස් වීම. එක සිතුවිල්ලක් ඕ සිතුවිලි වැඩක් යන්න වෙනවා. නැත්නම් ක්‍රියාවලිය වෙන්නේ නැහැ. ඒතකොට එහෙම සිතුවිලි වෙනස් වීමෙන් තමයි මේ ශරීර ඉරියව්ව පවත්තන්නේ. මෙන්න ඒතකොට දැන් ඇත්තටම මේ නිකම් මේ රූකඩයක් ගිනිනවා වගේ මේ තව කෙනෙක් විසින් රූකඩයක් ගිනිනනවා වගේ තමයි මේ හිත විසින් මේ රූපස්කන්ධ හැට මෙහෙට කරනවා. ඒක තමයි මේ අපි යනවා එනවා මේ ඔක්කෝ පනවගෙන තියෙන්නේ. හොඳයි. එතකොට දැන් අපි කිව්වනේ මේ පංචස්කන්ධය ගැඹුරින්ම ගැට ගැහුනේ කොතනින්ද? අර පංචස්කන්ධයේ යම් තැනක පහළුණාද, එතන පහළ වෙනකොටම මම මගේ කියලා සංඥාවක් පනවගත්තා. ඒක තමයි ගැඹුරින්ම බැඳිච්ච තැන. ඒකට අපි කිව්වා දස සංයෝජනෙන් ගැට ගැහුණා කියලා. මොන සංයෝජනෙන්ද? දස සංයෝජනෙන්. එතකොට මෙන්න මේ දස සංයෝජනය නැත්නම් අර ගැඹුරින්ම වැටුණු ගැටය කවුරු හෝ ලිහනකම් මේ භවයේ සසර කියන එක කෙලවරක් වෙන්නේ නැහැ. එතකොට මේ ධර්මයේ කුමක් සඳහාද? අන්න ඒ උපාදාන නැමැති ගැටය. අර ගැට ගහිච්ච එකට කියන නමක් තමයි උපාදාන කියලා. ඒ ගැටේ ලිහන්න ඕන. ඒකට මඟ තමයි මේ ධර්මයේ විස්තර කරන්නේ. එතකොට දැන් මේ අද විස්තර කරන්න යන්නේ අර වගේම කාරණා 16ක්. මොන වගේද? අර සම්මා දිට්ඨිය වගේ. සම්මා ගිසතිය මම විස්තර කළානේ සම්මා දිට්ඨිය කියලා කාරණා 16ක්. අන්න ඒ වගේ කාරණා 16ක් බුදුහාමුදුරුව විස්තර කරපු කාරණා 16ක් දේශනා කරන්න යන්නේ. කොහොමද මෙන්න මේ විදිහට අවබෝධ කළත් මේ ධර්මය කෙලවරට අවබෝධ කරන්න පුළුවන්? මෙතනින් බැසගත්තා. තේරෙනවද? ගැටලු තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් පංච උපාදානස්කන්ධය කිව්වත් එකයි, සිතක් කිව්වත් එකයි කිව්වත්. ඒක රූපස්කන්ධය කොහොමද එතකොට? ඒ කියන්නේ රූපස් දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ පහටමද සිතක් කියුවේ? ඔව්. එතකොට රූපය නාම රූප කියලා. ඔව්, නාම රූප කිව්වම සිතක් කියනකොට දැන් අර පස්ස කියලා දැන් හිත මන මේව ටික ගන්නකොට චෛතසිකයට ගන්නකොට හිත කියන එකේ චෛතසික ගන්නකොට හැම හිතකම තියෙන කාරණා ටිකක් තියෙනවා. එතකොට ඒ සිතුවිලි හතේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ජීවිතේ එහෙම තියෙනවා. ඒ පස්ස කියලා කියන්නේ මෙතන රූපයක් ස්පර්ශයි. පස්ස කියන එක හැදෙන්නේ කොහොමද? එකතු වීමෙන්. එතකොට එතන රූපයක් තියෙනවා. ඒක තමයි. ඒක තමයි. හිතක් කිව්වත් එකයි, පංචස්කන්ධයක් කිව්වත් එකයි. කැම්බරටම ගියාම පංචස්කන්ධය සිත් එකම ක්‍රියාවලියද බාහිර වශයෙන් බැලුවොත් කියන දෙකක් වගේ පේනුණාට රූපය කියන්නේ මේකම නෙමෙයි. තව ඊට වඩා සියුම්නේ. සියුම් අවස්ථාව. ඒක තමයි අපි අර විස්තර කළේ. රූප ආනුආරිකත්ත පටිලාවය, මනෝමය අත්ත පටිලාවය යහදී. හොඳයි. එතකොට දැන් ස්වභාවයේ වශයෙන්ම මාත්‍ය මේ සත්‍යයගේ ආයතන පිහිටලා තියෙන මේ අවකාශයේ ඒ සත්‍යයට ඒ ආයතන පිහිටලා තියෙන්නේ බාහිරේ දැනගන්න විතරයි. ඒ කියලා කියන්නේ දැන් අපි ගොරෝල ගොරෝගොරෝ නිදිනවා. තමන්ගේ ගෙරවිල්ල තමන්ට බාධාවත් නිදිය. බාධාවත්. තමන්ට තමන්ගේක තමන්ට නෑ. හැබැයි අනුන්ට බාධාවක්. තව කෙනෙක් ගෙරෙව්. තමන් කොච්චර හයියෙන් ගෙරෙවත් එයාට හැරෙනවා. එතකොට තමන් මෙන්න මේ ආයතන ටික හැදිලා තියෙන මෙහෙම. කොහොමද? මේ ਬਾහිරේ කහන්න මිසක තමන්ගේ කහන්න නෙවෙයි. එතකොට මේ ඇහත් එහෙමයි පිහිටලා තියෙන්නේ. තමන්ගේ හොයාගන්න නෙවෙයි, අනුන්ගේ හෝ ਬਾහිරේ දෙය හොයන්න. කන් දෙකත් එහෙමයි. නහසේ මේ ආයතන හයම කොහටද පිහිටලා ගත්තේ? ਬਾහිරේට. එතකොට දැන් මේ ධර්මයේ තියෙන්නේ අන්න එක ඇතුළට හරවගත්ත කෙනාට. ඇතුළට හරවගත්තාම මොකද්ද පේන්නේ? තමන්ගේ හිත, තමන්ගේ කය, තමන්ගේ වචනය. මෙන්න මේ තුන තමයි පේන්නේ. ඒකට අන්න එහෙම ඇතුළට හරවගත්තු උදවියට තමයි අර උඩහා බලා යන්න උළුවා. නැත්නම් අනිත් අය ස්වභාව වශයෙන්ම පහළට යනවා. හොඳයි. දැන් මේ සූත්‍රය ද්වේතානුපස්සනා සූත්‍රය. මම මේ සම්මාදිට්ඨියට සමානව උගන්නන්න. ද්වේතානුපස්සනා සූත්‍රය. බුදුහාමුදුරුවෝ මේ සැවැත් නුවර මිගාර මාතු පාසාදේ කියන්නේ මේ විසාකා මහ උපාසිකාව, මේ මහ උපාසිකාව අම්මා විසින්, මහ උපාසිකාව විසින් පූජා කරන ලද ආරාමයේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න වෙලාවේ මේ පෝය දවසක තදෝහු පෝසතේ පන්නරසේ පුණ්ණාය පුන්නමාය රත්තියා භික්ඛු සංඝා පරිවුතෝ මේ හොඳ හඳ හොඳට පායපු දවසක භික්ෂු සංඝයා පිරිවරාගෙන භාග්‍යවතුන් වහන්සේ කොහෙද වැඩ හිටියේ? මිගාර මාතු පාසාදේ. ඒක තමයි විසාකාව කරවා බුදුහාමුදුරන්ට පූජා කරපු ආරාමය. එතකොට මේ ස්වාමින්වහන්සේලා කිසිදු අතුපතරක් නැති හෙවණින් වැසී නොගත් පැහැදිලි හඳ තියෙන අවකාශයේ මිදුලෙහි උන්වහන්සේලා වාඩි වෙලා හිටියා. එතකොට තුන්හි භූතං භික්ඛු සංඝං අනුවිලෝකෙත්වා භික්ඛු ආමන්තේසි. බුදුහාමුදුරුවෝ මේ නිශ්ශබ්දතාවයේ ඉන්න තුන්හි භූතං කියන්නේ මනාලෙස නිශ්ශබ්දව ඉන්න මේ ස්වාමින්වහන්සේලා දැකලා බුදුහාමුදුරුවෝ ඒ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා. එතකොට ආමන්ත්‍රණය කළා කිව්වා මොකද්ද? දැන් ඔබගෙන් කවුරු හරි අහන්න පුළුවන් මොකද්ද මේ නෛර්යානික සද්ධර්මය, එහෙම නැත්නම් මේ නිවන පිණිස පවතින මේ සද්ධර්මය, එහෙම නැත්නම් ඔබලා මේ පිළිගන්න සද්ධර්මය ඇසීමේ, ශ්‍රවණය කිරීමේ මේ මොකක්ද ලැබෙන ඵලය, හේතුව මොකද්ද? ඒකෙන් ලැබෙන ඵලය මොකද්ද? ඇයි ඔබල මෙහෙම ධර්මයක් ශ්‍රවණය කරන්නේ? ඒකට හේතුව මොකද්ද? ඒකෙන් ලැබෙන ඵලය මොකද්ද? එතකොට ඒ කියල කියන්නේ මේ නිවන පිණිස බණ අහුවාම ලැබෙන ප්‍රයෝජනය මොකක්ද? නිවන පිණිස බණ අහුවාම ලැබෙන ප්‍රයෝජනය මොකක්ද කියලා අහන්න පුළුවන්. එතකොට ඉතිච්චේ භික්කවේ පුච්චිතාරෝ අසු තේ ඒව මසු වචනීය යාව දේව ද්වේතානං ධම්මානං යතහ භූතං ඥාන යාති. එතකොට කවුරු හරි එහෙම ඇහුවොත් කොහොම ඇහුවොත්? දැන් අහනවනේ මොකටද බණ අහන්නේ එහෙම කියලා දැනුත් අහනවනේ නේ. ඒ වගේ මේ හාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩිවහම අනිත් පරිබ්‍රාජකයෙම අහනවා මේ ඔබ වහන්සේලා ඇයි මේ මෙහෙම මේ සමහර තරුණ ස්වාමීන්වහන්සේලා මේ ඇයි ඔබ වහන්සේලා මේ ඔක්කොම අත්හැරලා ඇවිල්ලා මේ මේ විදිහේ ජීවිත ගත කරන්න කියලා අහනවා. ඒ වගේ දැනුත් ඔය කටි බන බන පන්සලට යනවා බන අහනවා කියලා කිව්වොත් කාට හරි අහයි මොකටද මම බන අහන්නේ එහෙම කියලා අහනවා. ඒ වගේ එතකොට එහෙම කවුරු හරි ඇහුවොත් කියන්න ඕන මෙන්න මේ ද්වේතාවය ද්වේතාවය දකින්නයි මේ ද්වේතාවය කිව්වේ පැති දෙකකින් දකීම. ඒ කියන්නේ එක කාරණාව පැති දෙකකින් දකින්න. ඒකට කියනවා ද්වේතාවය කියලා. එතකොට මෙන්න මේ ද්වේතාවය දැකීම පිණිසයි ඒ යථාභූත ඥානය ඇති කර ගැනීම පිණිසයි අපි මේ සද්ධර්මය ශ්‍රවණය කරන්න කියලා කියන්න ඕන. බුදුහාරෝ කියනවා මේ පුච්චිතරෝ අසු ඒව මසු වචනීය යාව දේව ද්වේතානං ධම්මානං යථාභූතානං ඥාන යති. ඒ ද්වේතාවය නැමැති යථාභූත ඥානය ඇති කරගන්න තමයි සද්ධර්මය ශ්‍රවණය කරන්නේ. තේරුණා? පැති දෙකකින් බලන්න තමයි උගන්වන්නේ. හොඳයි. කිංච ද්වේතං වදේත ඉදං දුක්ඛං සමුදයෝති අයං ඒ අයමේ කානුපස්සනා. එක පස්සනාව එක දැකීමක් තමයි ඉදං දුක්ඛං සමුදයෝති මේ දුක්ඛ සමුදයයි කියන දකින්න එක එක අනුපස්සනාවක්. අයං දුක්ඛ නිරෝධෝ අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති අයං ဒුතියානුපස්සන. එතකොට දුක කෙනෙක් දකිනවා නම් අර චතුරාර්ය සත්‍යම තමයි දුක සහ දුකට හේතුව. කවුරු හෝ දකිනවා නම් සහ දුකෙහි නිරෝධය සහ එහි මඟ කවුරු හෝ දකිනවා නම් මේක එක අනුපස්සනාව. මොකක්ද දෙක අනුපස්සනාව? දුක දුකට හේතු හට ගැනීම දැකීම එකක්. දුක නැති කිරීම නැති කිරීමේ මඟ දැනීම එක අනුපස්සනාව. ඒ අනුපස්සනා කීයක්ද? දෙකයි. එතකොට කවුරු හරි ඇහුවොත් ඇයි බණ අහන්නේ කියලා මේ මෙන්න මේ ධර්ම දෙක අවබෝධ කිරීම සඳහා මේ ද්වේතාවය අවබෝධ කිරීම සඳහා. එතකොට දැන් මෙතන මේ දුක කියන්නේ මොකද්ද කියලා විස්තර කරන්න ඕනේ. මොකද්ද දුක කියලා කියන්නේ? දැන් දුක කියලා විස්තර කරන්නේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛා. ඉතින් ඕක තමයි ප්‍රධානම දුක. මොකද්ද? ඉපදීම නැමැති දුක. ඉපදුනොත් මොකද වෙන්නේ? දිරා යනවා. එතකොට දිරා යන එක දුකක්ද නැද්ද? දුකක්. ඊට පස්සේ මොකද වෙන්නේ? දිරා යනකොට ලෙඩ වෙනවා. ලෙඩ වෙනවා. එතකොට ඒකත් දුකක්. එතකොට මරණයටපත් වෙනවා. ඊට පස්සේ ඔය කාල අතරේ කොතනක ඔය කාල අතරේද අර ඉපදීමත් මරණයත් අතරේ තව බොහෝ දුක් හට ගන්නවා. මොනවද? යම් පිච්චන්න ලැබති තම්පි දුක්ඛ. යමක් කැමති නම් ඒක ලැබෙන්නේ නැතුනහම දුකයි. එතකොට යම් පිච්චන්න ලැබති තම්පි දුක්ඛ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රිය කාරණාවක් එකතු වෙන්න ලැබෙනවා. ඒකත් දුකයි. මොන කාලය අතරද දුක? මේ ඉපදිලා මැරෙන කාලය අතරේ තියෙන ඊතුරු දුක් ටික. අප්‍රිය අරමුණක් එක්ක එකතු වෙන්න ලැබුණත් ඒක දුකයි. පියේහි සම්පයෝගෝ දුක්කෝ. දැන් ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න ලැබුණොත් ඒකත් දුකයි. ඊට පස්සේ යම් අපේ සම්පයෝග දුක්කෝ පියේහි විපයෝග දුක්කෝ යම් පිච්චන් නොලැබිති තංපි දුක්ඛං. යමක් ප්‍රාර්ථනා කරන එක ලැබෙන්නේ නැත්නම් ඒක දුක්ඛයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛයි. කෙටියෙන්ම කියනවා නම් මොකද්ද? පංච උපාදානස්කන්ධයම දුකයි. දරදෙන් පංච උපාදානස්කන්ධය කිව්වහම දැන් අදහසක් තියෙන්න ඕන. මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? එතකොට මෙන්න මේක තමයි දුක. මොකද්ද දුක? ඉපදුනොත් දිරනවා නේ. දිරුවොත් එහෙම ලෙඩ වෙනවා. ලෙඩ නුණත් මැරෙනවා. දිරුවොත් මැරෙනවා. ඒක ලෝක ධර්මතාවය. මේ නිසා මේක දුකයි. ඒ ඉපදුනහම දිරන්නේ. උපනීයති ජීවිතම් අප්පමායු අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණං අනුපුබ්බං ජහන්ති. ඉපදුනහම හේ ඒ දිරන්නේ අනිත්‍ය නිසානේ. ඉපදුනහම වෙනස් වෙන්නේ නැත්නම් එතකොට දිරන්නේ නැහැ. එතකොට මේ අනිත්‍ය වෙන නිසා තමයි දිරන්නේ. තේරෙනවද? ඒ දිරණ නිසා තමයි මොකක්ද ඇති වෙන්නේ? දුක ඇති වෙන්නේ. ඒකයි අනිත්‍ය දේ දුකයි. හොඳයි. එතකොට මෙන්න මේක තමයි දුක. මොකද්ද? ඉපදුනහම දිරාය. නොදිරන තැනක අර ආයතන ටික හටගන්නේ නැහැ. ඒ නිසා ඉපදුනේ දෙවියෙක් වෙලා ඉපදුනත් ඒ ආයතන ටික දිරා යනවා. ඒවා නැති වෙලා යනවා. මරණයෙන්ම කෙලවර වෙනවා. බ්‍රහ්මීක් වෙලා ඉපදුනත් අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම බ්‍රහ්ම කායික දෙවිවරු ඉන්නේ. එතකොට ඒ උදවියට යම් වූ ඉන්ද්‍රිය ධර්මයක් තියෙනවා නම් ඒකත් පිටලා තියෙන අවකාශයක ඒකත් මරණයෙන් කෙලවෙරන වන සුළු. ඒ නිසා මේක දුකයි. දුක කියන්නේ මේකටයි. මොකේද මේ ඉපදීම. දොර මේකට දුකේ හේතුව මොකක්ද? දුක දකින්න ඕනි. එක් දුක දකින්න නම් දුකට හේතුව දකින්න නම් ඒක එක අනුපස්සනාව. එක දැකීමක්. දොර දැන් ওই විස්තර කලේ දුක. දැන් මේ මම මටත් මේ දුක තියෙන්නේ ඇයි? ඉපදිච්ච නිසා. එතකොට මේකට හේතුවක් තියෙනවා. මොකේද? මේ ඉපදීමට. ඒක මොකද්ද හේතුව? මේ තණ්හා උපාදාන කියන කාරණා. මේ තණ්හාව හෝ උපාදාන කියන්නේ ඒක වැඩි එක. අර උපාදානය කියන කාරණා. මොකද්ද මේ ඉපදීමට හේතුව? අපි කිව්වොත් තණ්හාව. එතකොට මොන තණ්හාවද? කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව කියලා තණ්හාව කොටස් තුනක් තියෙනවා. එතකොට ඔන්න දැන් කොලේ 30 තලය කියලා කොලයක් දීලා තියෙනවා. ඔන්න ඔය 30 භවයේම උපදින්නේ ඔන්න ඔය කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව තියෙන උදවිය. තේරෙනවනේ? එතකොට ඔය 31 භවයේම කවුරු හරි කෙනෙක් ආයතන ලැබුවොත් ඒක නොදිරන එක තැනක් නොදිරන එකක් වෙනවද? නෑ, දිරන එකක් වෙනවා. දැන් ඔය නවසත්තාවාස අර කොළේ එහෙම අරගෙන බැලුවාම මේක තියෙනවා. මේ දැන් අපි ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න සතර අපායනේ. ඒ තව කොටස් කරලා තියෙනවා. දොරකෝම දැන් හිතන්න ඔක්කෝම සතර පායට අයිති ලෝක තියෙන 137. දැන් ඒ කියන්නේ ඔක්කොම දුක් සහිත භූමි. එතකොට හොඳ පැත්තට තියෙන්නේ කීයද? හොඳ පැත්තට තියෙන්නේ හතක් තියෙනවා. දිව්‍ය ලෝක හයත් එක්ක මනුස්ස ලෝකයයි හතයි. නැසෙදි මාර්දි බ්‍රහ්ම ලෝක 16යි. අතන හතරයි 20 කීයද? 27ක් තියෙනවා. 27ක් විතරයි මේ හොඳ පැත්තට තියෙන්නේ. දැන් හොඳයි කියන සසර කොහෙවත් හොඳ නෑ. මං කියන්නේ මේ සැප සහිතයි කියලා තියෙන්නේ ඔච්චරයි. එතකොට කීයක් තියෙනවද මේ කාම දුගති භූමි? තියෙනවා හතරක් ප්‍රධාන වශයෙන්. ඒක තව මේ කොටස් වලට බෙදෙනවා. සංජීවය, කාල සූත්‍රය, ඝාතය, ගෞරවය, මහා ගෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය කියලා. එතකොට ඒවත් බෙදিলা ගියාම 137ක් යනවා. එතකොට මහා ගෙදර මොකද්ද? එතකොට මෙන්න මේ 31 භවයේම උපදින්න හේතුව මොකද්ද? සත්‍යයට රූපාදාන වලට අර මේ ස්කන්ධ වලට උපදින්න හේතුව තමයි අර තියෙන බැඳීම. මොන බැඳීමද? අර රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ඒ පහ මම මගේ කියලා මේ බැඳීම තමයි මොකද්ද මේ උපදින්න හේතු. ඒක තමයි ඒක කාම භව විභව වශයෙන් කොටස් තුනක් වෙනවා. මොකද්ද ඒ කොටස් තුනක් කියන්නේ? දුකට හේතුව. දුකට හේතුව තණ්හාව. තණ්හාව කොටස් තුනක් වෙනවා. කාම භව විභව. මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන එක තේරෙනවද? එතකොට මේ කාම තණ්හා කියන එක තේරෙනවනේ. මේ ඉන්ද්‍රිය ධර්මයෝ පිනවන්න තියෙන කැමැත්ත. ඒක භව තණ්හා කියලා කිව්වේ. දැන් මේ දැන් මම දැන් මෙතන ජීවත් වෙන විදිහ අනුව මම මගේ මරණයෙන්දී මරණයෙන් මතුව උපදින තැන තීරණය වෙනවානේ. දැන් හිතන්නකො මම මෙතන ධ්‍යාන සිතකින් මැරුණ කියලා නිකමට. එහෙම වුණත් මම කිහිල්ල අර බ්‍රහ්ම ලෝකයක උපදිනවනේ. එතකොට දැන් මේ මට දැන් කර හේතුවෙන් තමයි ඒක වෙන්නේ. මම කියන එක තේරෙනවා. එතකොට එතකොට කාම භව තණ්හාව කියලා කාම තණ්හාව තේරෙනවා. භව තණ්හාව කියලා කියන්නේ මෙන්න මේ අපි යන එන හැම ඉරියව්වකදීම අපි විශ්වාස කරනවා මේ මම කියලා කෙනෙක් ඇත කියලා. තේරෙනවා? මොකද විශ්වාස කරන්නේ? ඉන්නවා කියලා විශ්වාස. මේ යන්නේ මම, එන්නේ මම, ඉන්නේ මම. එහෙම විශ්වාසයක් තියෙනවා. ඔකට කියනවා භව තණ්හාව කියලා. ඊළඟට විභව තණ්හාව කියලා මම කිව්වේ මොකක්ද? සමහර උදවි ඉන්නෝ මේ එහෙම එකක් නැහැ. මම කියලා කෙනෙක් නැහැ. මේක ස්වභාවයෙන් හැදිලා තියෙනවා. මේ මෙයින් පස්සේ අපි උපදින්නෙත් නැහැ. ඒ කියන්නේ ඒ උපදින්නෙත් නැහැ. දැනුත් මම නැහැ. ඒ නිසා මට ඕන දෙයක් මම කියන්නේ පිනක් හෝ පවක් හෝ කළාට ඒක විපාකයක් නැහැ. විපාක දෙන්න උපදින්න ඕනේනේ. මෙතනින් පස්සේ ඉපදීමක් නැහැ. තේරුණාද? ඒකට අපිත් ඔය හැම වෙලාවකම ওই තුنين එකකට වැටෙනවා. එක්කෝ කාම භවයට වැටිලා ඇති. ඒක නැත්තම් භව තණ්හාවට වැටිලා ඇති. එක්ක මම ඇත කියන පැනවීම තුලම ජීවත් වෙනවා. දෙය යන්නේ මම, කන්නේ මම, ඉන්නේ මම, වැඩට යන්නේ මම, එන්නේ මම, ඔක්කොම මමනේ. ගුරක්ලාට විභව තණ්හාවට අපි වැටෙන්නේ නැහැ නේද? ඔව්, විභව තණ්හාවට ඒක ඇත්තටම දුෂ්ටියක්. මේ ඒකේ මම නෑ කියන අදහස. සමහර වෙලාවට මෙහෙම වෙන්න පුළුවන්. දැන් හිතන්නකෝ, දැන් මොකක් හරි උදාහරණයකට ගත්තොත් එහෙම, අපි හිතමු දැන් බෞද්ධය මේ ඒකට වැටෙන්නේ නැහැ ඇත්තට, සීලය පිළිපදලා එහෙම කරන අය. නමුත් අපි හිතමු යම් කිසි කෙනෙකුට හිතෙනවා මෙහෙම, දැන් ගෙදර ගියාම මැණික් ගලක් තියෙනවා මේසුඩ. හිතන්නකෝ දැන් මේක ගැනීම කාම තණ්හාවයි. එතකොට දැන් මෙයාට භව තණ්හාව, භව තණ්හා මෙන්න මෙහෙම උපදින්න පුළුවන්. දැන් මෙයාට දැන් තේරෙනවා, බණ අහලා තියෙනවා නම් මේ විපාකයක් තියෙනවා. හැබැයි ඒ විපාකයේ ගැන සැලකිලිමත් නැතුව අර කරගෙන යනවා. තේරෙනවා? අන්න ඒක වැටෙනවා මොකද ගණේටද? විභව තණ්හාවට. ඇයි හේතුව? එයා ඒ විපාකයේ ගැන, මම විපාකයේ ගැන සැලකිලිමත් උනේ නැහැ. ඒ කියන්නේ මම මෙහෙම, එයා හිතෙන්දි කියන්නේ ඕ මොක වුණත් කමක් නැහැ. ඉපදුනොත් ඒ විපාක දුන්නොත් ඒවයි, නැත්තම් ඒවයි. හැබැයි දැන් ඔය ඉස්සර හිටිය මහත්තයා ශාස්ත්‍රවරු 6 දෙනෙක්, සත් ශාස්ත්‍රවරු. ඒ 6 දෙනාගේ එක දර්ශනයක් තමයි ඔය මේ කිසිවක් නැත කියන එක. ඒ නිසා එයා කිව්වා අම්මා තාත්තා කියලා කෙනෙක් නැහැ. ඊට පස්සේදී පවපින කියලා එකක් නැහැ. ඒක දීපු දේ දුන්නාම ආනිසංස ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ගයා සීර්සෙහි මුලින් ඉඳලා අගට යනකන් සම්පූර්ණ ඝාතනය කරගෙන ගියත් පවක් වෙන්නේ නැහැ කියලා එහෙම දේ විස්තරයක් කළා. ඒ කියන්නේ දැනුත් නැහැ කියන එකයි. එයා කිව්වපු එක ටිකක් ගැඹුරයි. ඒ ගැඹුරු මොකද? එයා කිව්වේ මේ දැන් යන මමත් නැහැ කියන එක. බුදුදහම කියන්නේ මොකද්ද? පාදාන නිසා ඇතිවෙච්ච සිතක් තියෙනවනේ. බුදුදහම විතරයි කියන්නේ මහත්ය, ඇත නැත දෙක කියන්නේ නැතුව හේතුඵල කියනවා. ඒ කියන්නේ මේ අපි මේ හේතුවක් නිසා තමයි මේ ඵලයක්. ආ, හේතුඵල තමයි අපි කියන්නේ. අර ඇත නැත කියන දෙකෙන් අපි කියන්නේ. ඇත කිව්ව කොයි වෙලාවටද? ඒ නිසා මේ මනස අන්නර තුනට වැටෙනවා. මොන තුනටද? අපි ඇත කියලා පනවාගෙන යමක් කළත් ඒක තෘෂ්ණාවෙන් කරන එක. නැත කියලා පනවාගෙන කළත් ඒක තෘෂ්ණාවෙන් කරන එක. ඊළඟට දැන් හිතන්නකෝ, දැන් සමහර උදේ මිනිසුන්ගේ බෙලි කපනවානේ. ඒ කියන්නේ මොකක් හෝ හේතුවකට ආගමක් සිහිපත් කරලා එහෙම කරනවානේ. ඒගොල්ලෝ නැත කියලා හිතාගෙන ඉන්නවා. මොකද්ද? මරණින් පස්සේ විපාකේ නැත කියලා. ඒක අන්තය. තේරෙනවා? අන්න ඒ වගේ මේ මෙන්න මිනිස්සු ඔක්කොම ගත්තාම, සත්‍යෝ ගත්තාම ඔන්න ඔය තුනෙන් එහෙක ඉන්නේ හැම වෙලාවෙම. මේ අපිත් එහෙමයි. තුන එහෙට මෙහෙට අරකට වැඩි වෙන්නේ නැහැ. නමුත් අර දෙකේ නම් හොඳටම ඉන්න. මොන දෙකේද? කාම තණ්හාවේ, භව තණ්හාවේ. හොඳයි. ඒක තමයි දුකට මොකද්ද හේතුව. එතකොට නිරෝධය, කවුරු හෝ කෙනෙක් නිරෝධය දන්නව නම් දුකේ නිරෝධය. දුකේ නිරෝධය මොකද්ද? නිරෝධගාමිනී පටිපදාව මොකද්ද? දුකේ නිරෝධය තමයි නිවන කියලා කියන්නේ. ඒකට යන්න තියෙන මඟ මොකද්ද? ප්‍රතිපදාව තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. දැන් මේ ඒකනේ අපි මේ සම්මා දිට්ඨිය කියලා පටන් අරගත්තේ අපි නේද? එහෙම දේශනා කරලා බුදුහාමුදුරුවෝ මෙන්න එහෙම ගාථාවක් දේශනා කරනවා. යේ දුක්ඛං අප්ප ජානಂತಿ අතෝ දුක්ඛස්ස සම්භවං යත්තච සබ්බසෝ දුක්ඛං අසේසං උපරුජ්ජති තංච මග්ගං න ජානಂತಿ දුක්ඛූප සමගාමින. හරිද? එහෙනම් කවුරු හෝ කෙනෙක් යෝ දුක්ඛං අප්ප ජානති අතෝ දුක්ඛස සම්භවං. මේ පංචස්කන්ධ දුක දන්නේ නැත්නම් මොන පංචස්කන්ධ දුකද? මේ කවුරු හරි කෙනෙක් මේ දැන් අපි මේ විස්තර කරන මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන වශයෙන් විස්තර කළානේ පංචස්කන්ධ. එතකොට කාට කවුරුවෝ කෙනෙක් යම් මහණෙක් පංචස්කන්ධයේ දුක නොදනිද්ද? කවුරුවෝ කෙනෙක් මෙන්න මේ පංචස්කන්ධයේ දුක. දුක මොකද්ද පංචස්කන්ධයේ දුක? ඒකෙන් මං කියවනේ වේ දැන් මේ ලෝකේ වේගයෙන්ම වෙන වැඩක් තියෙනවා නම් ඒක තමයි මේ පංචස්කන්ධය ඇති වෙලා නැති වෙන එක. ඒක තමයි වේගවත්ම වෙන එක. මං කියවේ ලෝ බාහිර දේවල් චිත්තක්ෂණ 17කින් වෙන්නේ. නමුත් මේක තමයි වේගයෙන්ම වෙන එක. එතකොට කවුරු හෝ කෙනෙක් මෙන්න මේ ඇතිවීමේ නැතිවීමේ අතර තමයි දුක තියෙන්නේ. මොකද පංචස්කන්ධය ඇති වෙනවා නැති වෙනවා. ඒක දුක. තේරුණාද? අන්න ඒ පංචස්කන්ධ ඇතිවීම නැතිවීම කියන දුක කවුරු හෝ කෙනෙක් නප්පජානಂತಿ දන්නේ නැත්නම් තංච මග්ගන්න ජානාති දුක්ඛූප සමගාමින. එයා දන්නේ නැහැ මොකද දුක කෙලවර කරන මග. එයා දන්නේ නැහැ කියලා කියනවා. මොකක් දන්නේ නැත්නම් පංචස්කන්ධ දුක දන්නේ නැත්නම් එයා දුක කෙලවර කරන මාර්ගය දැනගත්තා කියලා කියන්නේ නැහැ. එතකොට එක අනුපස්සනාවක් මොකද්ද? දුක්ඛ දුක්ඛ සමුදය අමිනි පටිපදා මාර්ගය. ඒක අරගෙන මොන එකටද ගැලපෙන්නේ කියලා බලන්න. ඒක මොන එකටද ගැලපෙන්නේ? තුන්නේ දුක්ඛංච පජානාති දුක්ඛ සමුදයංච පජානාති දුක්ඛ නිරෝධංච පජානාති. ඒක නම් මේක දාගන්න අරගෙන තුන. ඒකේ කයද නේ? එකෙක් තියෙන කරුණු 16ක්. මේ කරුණු 16ම ඒකේ නැති කාරණා කීපයක් තියෙනවා. හා එතකොට උන්වමයි. එතකොට ඊළඟ ගාථාවේ කියනවා මෙහෙම චේතෝ විමුක්ති හීනා තේ අතෝ පඤ්ඤා විමුක්තිය. මේ අපි හැමෝගෙම අවසාන අරමුණ තමයි අනේ පංචස්කන්ධය විදර්ශනා කළා. ඒ පංචස්කන්ධයේ විදර්ශනා කරලා මේ තියෙන බැඳීම අයින් කිරීම තමයි අපි හැමදෙනාගේ බලාපොරොත්තු අරමුණ. ඒන්නේ නිවන ලැබෙන්නේ. ඔව්. එතකොට ඒකට චේතෝ විමුක්ති හීනා තේ අතෝ පඤ්ඤා විමුක්තිය. බබ්බාතේ අන්ත කිරියාය තේවේ ජාති ජරූපග. එතකොට කවුරු හරි කෙනෙක් චේතෝ විමුක්තිය දන්නෙත් නැහැ. ප්‍රඥා විමුක්තිය දන්නෙත් නැහැ. දැන් මම මේ ටික උගන්වලා තියෙනවා. මේ චේතෝ විමුක්තිය කියන එක දැන් මම අපි දැන් අපෝ මෙහිට කතා කරමු. එතකොට චේතෝ විමුක්තිය කියලා කියන්නේ මෙන්න මේ නවසත්තාවාස කියන මේ කොලේ අරගෙන බලන්න. ඒ නවසත්තාවාස කියන කොලේ තියෙනවා මේ අර ධ්‍යාන හතර වැඩුවාම උපදින ලෝක. පේන දන්නවද? අර මේ අරු රූපාවචර බ්‍රහ්ම ලෝක කියලා තියෙනවා නේද? ඒකේ දකුණු අත පැත්තේ අර දාලා තියෙන පළවෙනි ධ්‍යානීය වැඩුවොත් කෙනෙක් මෙන්න මේ බ්‍රහ්ම ලෝකවල උපදිනවා. දෙවෙනි ධ්‍යානීය වැඩුවොත්, තුන්වෙනි ධ්‍යානීය වැඩුවොත් පරිත්ත සුභ ඒ ආදී වශයෙන්. හොයාගත්තද? ඔව්. එතන පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ කියලා අර බ්‍රහ්ම ලෝක 16ම වෙන් කරලා තියෙන පේනවා. හරි නේද? ඔව්. එතකොට එතන ඔන්නෝ ධ්‍යාන හතර උපදවාගෙන කෙනෙක් මම මේක විස්තර කරන්න යන්නේ මොකද්ද? චේතෝ විමුක්තිය කියන එක විස්තර කරන්න යදන්නේ. එතකොට කෙනෙක් මෙන්න මේ ධ්‍යාන හතරම උපදවාගෙන ඊළඟට අර අරූපාවචර ධ්‍යානයකුත් උපදවාගෙන. ඒ කියන්නේ අරූපාවචර ධ්‍යාන කියලා අරූපාවචර බ්‍රහ්ම ලෝක තියෙන. අන්න ඒ වායේ උපදින්න අවශ්‍ය කරන හිතගොත මේ ඒ ඒ ඒ ඒ ඒ හතර තැනෙහි ස්වභාවයට හිතපත් කරලා. එතනින් ඒ එතනින් නිදෙනවා. කොතනින්ද මිදෙන්නේ? දැන් අර ධ්‍යාන හතර වඩනකොට රූපාවචර බ්‍රහ්ම ලෝකේ මට්ටමට හිත දියුණු වෙනවා මහත්තයා. එතකොට ඒ හිතකින් කවුරු හෝ මැරුණොත් උපදින්නේ අර රූපාවචර බ්‍රහ්ම ලෝකයේ. එතකොට ඊටත් එහාට හිත දියුණු කරලා මේ ආකාසංචායතනය විඤ්ඤාණංචායතනය මේ කියන අරූපාවචර ලෝක හතරේ උපදින්නෙත් මහත්මයා අර හිත දියුණු කරපු උදවිය. හැබැයි අර එක කෙනෙක් මේ ශාසනයේ රහත් වෙනවා ඔන්න ඔය මේ ස්ථාන නව සත්තාවාස කියන ස්ථාන හතක් නවයක්නේ. ඒ නවයේම ස්වභාවය දැනගෙන, ඒ කියන්නේ ඒ ස්වභාවය ස්පර්ශ කරලා හිත දියුණු කරලා හිතින් ස්පර්ශ කරලා ඒ අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණය වටහාගෙන එයින් නිවන සාක්ෂාත් කරනවා කෙනෙක් එයාට කියනවා චේතෝ විමුක්තික කෙනා කියලා. එයාගේ ගමන ටිකක් දිගයි. තේරෙනවද? එතකොට ඒ කියන්නේ මේ එයා මේ සතර ධ්‍යානෙ උපදවා ගන්නවා. ඊළඟට ආකාසංචායතනෙ විඤ්ඤාණංචායතනෙ ආකින්චාංචායතනෙ නේව සංඥානාසඤ්ඤායතනෙ කියන මේ හතරට ධ්‍යාන හතරක්. ඒ කියන්නේ ධ්‍යාන කියන්නේ මේවා හිතේ ස්වභාවයන් හතරක්. එතකොට ඒ හතරේ තියෙන ස්වභාවයටත් ඒ හිතපත් කරගන්නවා. ඒකට ක්‍රම තියෙනවා. මම මේ ක්‍රම නෙමෙයි පැහැදිලි කරන්නේ. මම මේ කියන්නේ මේ හතරටම මේ අරූපවචර ස්වභාවයන් හතරටත් හිතපත් වෙලා පසුව විදර්ශනා කරනවා මොකද්ද මේ ස්වභාවයන් හැම එකක්ම හේතුඵල නිසා ඇතිවෙච්ච එකක් කියලා නිර්වාණ ධාතුව උතනින් සාක්ෂාත් කරන පිරිසක් ඉන්නවා. ඒ අයට තමයි කියන්නේ කවුරු කියලාද? චේතෝ විමුක්තික රහතන් වහන්සේ කියලා. හරි. අනිත් කෙනා එහෙම නැහැ. එයා මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. මේ ධ්‍යාන හතර උපදවා ගන්නවා. එතකොට මේ ධ්‍යාන හතර උපදවාගෙන එතනින් එයා නාම රූප විදර්ශනා කරනවා. මේ පංචස්කන්ධේ විදර්ශනා කරනවා. එතකොට එයා එතනින් මේ පංචස්කන්ධේහි තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණ තේරුම් අරගෙන එයා එතනින් නිවන් දකිනවා. එහෙම නැත්නම් එයා අරහත් තල බොහොම ඉක්මනට අවබෝධ කරගන්නවා. ප්‍රඥා විමුක්තිය කියන එක. එතකොට ඔන්න ඔය දෙකම අභබ්බේ දන්ත කිරියාය. මෙන්න මේ දෙක කවුරු හරි කෙනෙක් අවබෝධ කළොත් මොන දෙකද? චේතෝ විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි. අන්න යා මේ යා ජාති ජරා ඒක කවුරු හරි කෙනෙක් අවබෝධ කළා නම් යා ජාති ජරා ව්‍යාධි මරණයට ගියා කියන්න බෑ. ඒක කවුරු හරි අවබෝධ කළේ නැත්නම් ජාති ජරා ව්‍යාධි මරණයට පැමිණෙනවා. තේරුණාද කියපිට? හොඳයි. එතකොට ඊළඟ කාරණාව තමයි පරියායන සම්මා ද්වේතානුපස්සනාටි ඉතිචේ භික්කවේ පුච්චිතාරෝ අස්සු සියා තිසු වචනීයා කතංච සියා යංකින්චි දුක්ඛං සම්භෝති සබ්බං උපදිපච්චයාති අයමේකානුපස්සනා උපදීනං ත්වේව අශේෂ විරාග නිරෝධෝ නති දුක්ඛස සම්භවෝති අයං ဒුතියානුපස්සනා. ඔන්න දෙවෙනි අනුපස්සනාව තමයි උපදී කියලා කියන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් මේ උපදී කියන එක දන්නවා නම් සහ ඒ උපදීහි Nirodhe දන්නවා නම් අන්න ඒකට කියනවා ඒ ද්වේතානුපස්සනාව කියලා. මේ දෙපැත්තකින් දැකීමක් කියලා කියනවා. මේ ජීවිතය දකින්න ඕනි දෙපැත්තෙන් දකින ජීවිතය අවබෝධ කරගන්න දැකිය යුතු දෙපැත්තක් තියෙනවා. අන්නේ දැකිය යුතු දෙපැත්ත දකින්න කෙනෙක් වෙනවා. කොමුගක් කළොත්ද උපදි අවබෝධ කළොත්, උපදියේ නිරෝධය අවබෝධ කළොත්. සම්බෝධි දුක්ඛං සම්බෝධි සබ්බං උපදි පච්චයාති අයං මේකානුපස්සන උපදීනන්තේව අශේෂ විරාග නිරෝධෝ නත්ති දුක්ඛස්ස සම්බෝධි අයං ဒුතියානුපස්සන. එතකොට මේ සියලුම දුක් හට ගන්නව නම් ඒට හේතුව තමයි මොකද්ද? උපදි කියලා කියන්නේ මොකද්ද? උපදි කියලා කියන්නේ දැන් මේක තමයි අර මූල කාරණාව දැනගෙන ඉන්න ඕනේ කියන්නේ. අර දැන් අපි කතා කළා මොකද්ද මේ සත්ත්ව පුද්ගලයේ කියලා. අර පංචස්කන්ධය මමය මගේ කියලා අදහස පැනවුණානේ. එහෙම පැන වෙනකොට අපි කියන්නේ ගැටයක් වැටුණා කියලා. ඒකට කියන්නේ දස සංයෝජන කියලා. ඒ දස සංයෝජනය කියන එක ගැටයක් වුණාට ඒකේ තියෙන තව ගැට කීයද? 10ක් තියෙනවානේ. සක්කාය දිට්ඨි එහෙම කියලා තියෙනවා. මම ඒක ගැඹුරට විස්තර කරන්නේ නැහැ. එතකොට මෙන්න මේ වැටුණු ගැටේ තියෙනව නේද? මොන ගැටේද? අර සංයෝජන නැමැති ගැටේ. අන්න ඒක වැට ඒ සංයෝජන නැමැති ගැටේ වැටෙනකොට, එහෙම නැත්නම් අර ස්කන්ධ පහ මමය මගේ කියලා මඤ්ඤණා කරනකොට ඇතිවෙන ආශ්‍රව ධර්ම හතරක් තියෙනවා. ආශ්‍රව ධර්ම කියලා කියන්නේ එතනින් මතුවලා එන ගලා යන කිලිස් ධර්ම. කොතනින් ගලා යනද? අර පංච උපාදානස්කන්ධයේ පහළ වුණු තැනින් ගලා යන ආශ්‍රව ධර්ම, නැත්නම් කිලිස් ධර්ම. ආශ්‍රව කියන්නේ ගලාගෙන යනවා. එතකොට ආශ්‍රව කියන්නේ කිලිස් ධර්ම ගලාගෙන යනවා. මොනවද ඒ ආශ්‍රව ධර්ම? කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨිආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා කියනවා. තේරුණාද? මේ කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨිආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා මෙහෙම ආශ්‍රව ධර්ම හතරක් ගලාගෙන යනවා. එතකොට අන්න ඒ ආශ්‍රව ධර්ම වලට තමයි කියන්නේ මොකක් කියලාද? උපදි කියලා. මම කියන්නේ තේරුණා. ආශ්‍රව ධර්ම කියලා කියන්නේ කෙලෙස්. කොතනින්ද මේ කෙලෙස් එතකොට ආරම්භ වුනේ? අර අත්තනින්ම තමයි ආරම්භ වුනේ. කොහෙන්ද? අර පංචස්කන්ධය මමය මගේ කියලා පනවා ගන්නකොටම තමයි මේ ආශ්‍රව ධර්ම පැන වුනේ. කොහොමද? කාම ආශ්‍රවය පැන වුණා. ඒ ඇයි? එතකොට අර පහ මම මගේ කියනකොට ආයතන පැන වුණානේ. තේරුණා? එතකොට කාම ආශ්‍රව පැන වුණා. ඊළඟට භව ආශ්‍රව, මේ මම කියලා කෙනෙක් ඉන්නවනේ, භව ආශ්‍රවේ පැන වුණා. දිට්ඨි ආශ්‍රවය. අපි මේ දැන් තියේ ඉන්න දෘෂ්ටියේ නෙවෙයි තව ටිකකින් ඉන්නේ. හොඳට බලන්න. ඒ දෘෂ්ටි වෙනස් වෙනවා. තේරුණා? එතකොට සත්‍යයක් උපතින්ම සම්මා දිට්ඨියේ නැහැ. සම්මා දිට්ඨියේ අපි ඇති කරගන්න ඕන එකක් නේ. එතකොට ඉන්නේ මොන දිට්ඨියකද? මිච්ඡා දිට්ඨිය. ස්වභාවයෙන්ම ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය. ඒක අර අතනින්ම පැනවුණු එකක්. කොතනින්ද? අර පංචස්කන්ධ උපාදානස්කන්ධය පැනවුණු තැනින්ම. තේරෙනවා? දිට්ටි ආශ්‍රවය. එතකොට අවිජ්ජා ආශ්‍රවය. මේක අපිට පේන්නේ නැහැ. මොකද්ද පේන්නේ නැත්තේ? මේකේ තියෙන සත්‍යතාවය පේන්නේ නැහැ. මේකේ ඇතිවීම, මේ පංචස්කන්ධයේ ඇතිවීම, ඇතිවීමට හේතුව, නැතිවීම, නැතිවීම කරන මාර්ගය අපිට පේන්නේ නැහැ. පේන්නේ නැත්තේ ඇයි? අවිද්‍යාවෙන්ම වැහුණු නිසා. ඒ නිසා කියනවා කාම ආශ්‍රව, භව ආශ්‍රව, දිට්ටි ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව කියලා හතරක් තියෙනවා. අන්නේ හතර ස්වභාවයට කියන නමක් තමයි මොකක් කියන්නේද? උපදි කියලා කියන්නේ. තේරුණාද? එච්චරම මේ අමාරු නැහනේ. එතකොට කවුරු හරි කෙනෙක් මේ උපදිය තේරුම් ගන්න උත්සාහ කළොත් එයා මේ සසර තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙක් වෙනවා. එයා එතනින් අර සසරේ දුක කෙලවර කරන්න සමර්ථ වෙනවා. ඒ කියන්නේ කෙනෙක් දුක දුක හෙව්වත් එකයි, උපදී හෙව්වත් එකයි. උපදී උපදී කියන්නේ මොකක්ද? මේ කෙලෙස් නැමැති උපදීෙන් මිදෙන්න ඕන කියලා කවුරු හරි එකට මගක් හොයනවා නම් එයාට අවු වෙන්නේ මේ චතුරාර්ය සත්‍යෙම තමයි. උපදී උපදී නිදාන භව භවಂತಿ දුක්ඛා ඒකේචි ලෝකස්මෙන් අනේක රූපා. මේ මේ ලෝකේහි ඇතිවි යම් ආකාර දුකක් තියෙනවා නම් මේ ලෝකේහි යම් ආකාර කායික දුකක් වෙන්න පුළුවන්, මානසික දුකක් වෙන්න පුළුවන්. ඒ හැම එකක්ම හටගෙන තියෙන්නේ උපදී නිසා. දැන් කායික වේදනාවක් කොහොමද උපදී නිසා හටගන්නේ? දැන් කෙලෙස් හටගන්නේ හිතේනේ. එතකොට කොහොමද කායික වේදනාවක් උපදී නිසා හටගන්නේ? දැන් මේ කය ලැබුණේ උපදියක් තිබුණු නිසා. එහෙමනේ මේ කය මනුස්ස ලෝකයක ලැබුණ. දැන් හිතමු අපි දැන් රහත් වුණා කියලා. එතකොට මේ කය තියෙනවා. එතකොට ඒ කයේ යම් කිසි දුකක් හට ගන්නවා නම්, ඒ කියන්නේ දැන් බුදුහාමුදුරු කොන්දේ අමාරුව තිබුණා. ඒ වගේ යම් දුකක් හට ගන්නවා නම් කයේ, ඒක අර පෙර උපදියක් නිසා හටගන්න එකක්. ඒක නිසානේ කයක් ලැබුණේ. එතකොට නමුත් මේ මේ යම්බඳු කායික මානසික දුකක් මේ ලෝකෙහි තියෙනවා නම් ඒ සියල්ලක්ම මොකක් නිසා හටගත්තුද? උපදී නිසා හටගත්තේ. දැන් හිතන්නෝ මනසින් අපි දුක් කෙරවනා, ඒ දුක් වෙන්නේම මම කියන එකක් පනවගෙන. මම කියන එකක් පනව ගන්න නැතුව දුක් වෙන්න බෑ. ට්‍රයි කරලා බලන්න. මේ මම කියන එක පනව ගන්න නැතුව දුක් වෙන්න බෑ. එතකොට කවුරු හෝ කෙනෙක් කායික වශයෙන් දුක් වෙනවා නම්, මානසික වශයෙන් දුක් වෙනවා නම්, ඒ මේ කෙලෙස් උපදී නිසාම. කෙලෙස් උපදී නිසා කිව්වේ අර ආශ්‍රව ධර්ම, කාම ආශ්‍රව, භව ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කියන මේ ආශ්‍රව ධර්ම නිසාමයි. ඒ කියලා කියන්නේ අපි දැන් මේ ශරීරයේ දැන් යම් දුකක් තියෙනවා නම් මේ මේ දුක මේ පෙර ආත්මේ අපේ උපදි තිබුණ නිසානේ දැන් ශරීරයක් ලැබුණේ. ඒ උපදි නිසා ලද දුකක් තමයි මේ ශරීරය දැන් තියෙන්නේ. තවත් උපදි රැස් කරගන්න. දැන් අපි කරන්නේ අර ආයතන ටිකේ බාහිරයටනේ පිහිටලා තියෙන්නේ. ඒකෙන් තවත් මේ කරන්නේ මොනවද? ඒවාට ඇලෙමින් ගැටෙමින් තවත් උපදි තමයි රැස් කරන්නේ. ඉතින් මේ හිඳෙන්න විදිහක් නැහැ. මේෙන් රැස් කරනවා. යෝවේ අවිද්වා උපදීන් කරෝති. මේ උපදී මේ සිද්ධ වෙන්නේ අවිද්‍යාව හේතු කරගෙන. මේ කියන්නේ මේ ධර්මයන්ගේ යථාර්ථය තේරුනොත් එයා උපදී රැස් කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ ධර්මයන්ගේ මොන ධර්මයන්ගේද? මෙන්න මේ ස්කන්ධ ධර්ම පහේ. ඒ වගේම මේ ආයතන ටිකේත් නිසියාකාර පැවැත්ම තේරුනොත්, එහෙම අවබෝධ වුණොත් එයා උපදි රැස් කරන්නේ නැහැ. ඇයි? ඒ යථාර්ථය දන්නා නිසා. තේරුණා? හොඳයි. ඊළඟට ඔක දෙවෙනි කාරණාව. මොන එකද? උපදිය දැනගන්න ඕනි එක අනුපස්සනාවක්. උපදි නිරෝධය දැනගන්න ඕනි එක දෙවෙනි අනුපස්සනාව. ඊට පස්සේ තව එකක් කී දේශනා කරනවා. යංකින්චි දුක්ඛං සම්භූති සබ්බං අවිජ්ජාපච්චය අයං ඒකානුපස්සන. යංකින්චි දුක්ඛං සම්භූති සබ්බං අවිජ්ජාපච්චයාති අයං ඒකානුපස්සන. විජ්ජායත්තේව අශේෂ විරාග නිරෝධෝ නත්ති දුක්ඛස සම්භවෝති අයං ဒුතියානුපස්සන. එතකොට අවිද්‍යාව පහළ වීම එකක්, අවිද්‍යා නිරෝධය තව එකක්. දැන් අවිද්‍යාව දැන් ස්වභාවයෙන්ම පැනවිච්ච එක. දැන් මේ හොඳට හිතලා බලලා තේරුම් ගන්න ඕනි කාරණාවක් කියන්න යන්නේ. එතකොට මේ දැන් අවිද්‍යාව එක කාරණාවක්, අවිද්‍යා නිරෝධය තව කාරණාවක්. ඒක අනුපස්සනා දෙක. ඒක අනුපස්සනාවක් තමයි අවිද්‍යාව දකිනවා. අවිද්‍යාවට හේතු දකිනවා. ඊට පස්සේ නිරෝධය දකිනවා, නිරෝධ මාර්ගය දකිනවා. දැන් අවිද්‍යාව කියලා කියන්නේ මොකක්ද? ඇත්ත නොදන්නා කම. පරමාර්ථ වශයෙන් බැලුවහම සත්‍ය කීයක් තියෙනවද? මේ හැම එකක්ම ඇත්ත නෙවෙයි. ඇත්ත වශයෙන් බැලුවහම තියෙන්නේ පරමාර්ථ ඇත්ත හතරයි. ඒ මොකක්ද? දුකක් තියෙනවා. මේ සියලු සත්‍යයන්ට දුකක් තියෙනවා. ඒක තමයි පරමාර්ථ ඇත්ත. නෑ වගේ හිටියට අපි හැමෝටම කායික මානසික දුක් තියෙනවා. එහෙමනේ. එතකොට ඒක තමයි ඇත්ත. එතකොට ඒ දුක තියෙන එකට හේතුවක් තියෙනවා. තියෙනවා. ඊට පස්සේ ඒ දුක තියෙන එකේ නිදහස් වීම තියෙනවා. ඒක තමයි අපි මේ හොයන්නේ. එතකොට ඒකට මගකු තියෙනවා. ඒක තමයි මේ ඇත්ත. අන්නේ ඇත්ත අපි දන්නේ නැහැ. මේ දුක කියන්නේ මේකයි, දුකට හේතුව මේකයි, දුකේ නිරෝධය මේකයි, නිරෝධයට මඟ මේකයි කියන එක දන්නේ නැහැ. අන්නේ නොදන්නාකම තමයි මොකක් කියලා කියන්නේද? අවිද්‍යාව කියලා කියන්නේ. සත්‍යය හරියට මේ වගේ. සැපයටම කැමති වෙච්ච ජීවිත. මේ 31 ලෝක ධාතුයේ ඉන්නේ සැපය හොයන සත්‍යය. දැන් එහගොත් එහෙම සතර පහේ ඉන්න සත්‍යයෙන් සැපයට කැමති නැද්ද කියලා? ඒත් කැමති. ආ සැප තියෙන කොච්චර එකක්ද කියලා. එතකොට දිවිවරුන්ගෙන් එහුවත් සැපයට කැමති. ඒ වගේ මේ 31 ලෝක ධාතුයේ ඉන්න සත්‍යය මොකේටද කැමති? සැපයට කැමති. ඒ නිසා ඒ සැපයට කැමති නිසා දුක කියන කාරණාව පේන්නේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ හරියට මේ වගේ. මම මේක උදාහරණයකට ගන්නවා නිතර. මුවෙක් ඉන්නවා. මුවාට වතුර පේනවා. වතුර වගේ පේනවා මිරිඟුව. මුවාට දැන් මුවාට පිපාසය තියෙනවා. පිපාසය තියෙන මුවාට පේනවා මිරිඟුව. දැන් මේ මුවාට හිතෙන්නේ මොකක් කියලාද? වතුර කියලා. ඒ මොකද කරන්නේ? ළඟට යනවා. ළඟට යන්න යන්න මිරිඟුව මොකද වෙන්නේ? ඈතට ඈත. පිපාසයට මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඊට පස්සේ දැන් මේක ඈතට ඈත මිරිඟුව පස්සේම වතුර හොයාගෙන ගියොත් මොකද වෙන්නේ? පිපාසය අඩු වේද වැඩි වේද? වැඩි වේ. පිපාසයෙන්ම මැරෙන්නේ නැද්ද? මැරෙනවා. අන්න ඒව තමයි මේ අපි හැම වෙලාවකම හොඳට බලන්න. සැප පේන්නේ ඈතී. දැන් අපිට මොනවා හරි ටිකක් තියෙනවනේ ජීවත් වෙලා ඉන්න පුළුවන්. හැබැයි මනසේ ස්වභාවය තමයි හැම වෙලාවකම සැප පේන ඈතකින්. දැන් හිතන්නකො අපිට මේ ටික තියෙනවා. නමුත් පේනවා මේකක් තිබුණා නම් හොඳයි. උදාහරණයකට ගත්තොත් නේ, පුංචි කාලේ කොහමද මේ ඉස්කෝලේ ගිහිල්ලා වුණාම ටිකක් නිදහසේ ඉන්න පුළුවන්. ඊට පස්සේ හිතමුකෝ අපි මොනවා හරි තැන් වලට ආයතන වලට ගිහිල්ලා ඉගෙන කියාගෙන ඊට පස්සේ හිතන වෙන රැකියාවක් කරනකොට හොඳින් ඉන්න පුළුවන්. ඊට පස්සේදී විවාහ වුණාම හොඳින් ඉන්න පුළුවන්. ඊට පස්සේදී හිතනවා ඒ ඔක්කොම මේ වෙන දැන් රටත් ආවනේ නේ මොකටද ආවේ? සැප හොයාගෙන ආව. තාමත් ඔය හොයපු එක හම්බ වෙලා තියෙනවා. අන්න එහෙම තමයි. දැන් මුවාට වෙච්ච වැඩේ නෙවෙයිද වෙලා තියෙන්නේ? දැන් මොනව හරි ටිකක් තියෙනවනේ අපිට. දැන් ඒ තියෙන ටිකේ ජීවත් වෙන්න පුළුවන්. ඒත් තියෙන්නේ සැප කොහෙද? ඈතක නෙවෙයිද? හැම වෙලාවකම අපිට මේ තියෙන ටිකත් එක්ක ඉන්න දැනෙන්නේ. හොඳට බලන්න දැන් මේ තියෙන ටිකක් තියෙනවනේ. ඒකත් එක්ක ඉන්න දැනෙන හැම වෙලාවකම එක්ක අනාගතයට හිත පනිනවා. එක්ක අතීතයට පනිනවා. එහෙම පනිනකොට සැප හැම වෙලාවකම තේන්නේ ඈතකින්. තියෙන එකත් එක්ක ඉන්න දැනෙන්නේ. එහෙම සැප ඈතකින් පේනකොට අපි මොකද කරන්නේ? ඒකට උත්සාහ කරනවා. එහෙමනේ. ඊට පස්සේ අපි මොකද තියෙන පිපාසය අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. අරක වෙනුවෙම මැරිගෙන ඒ ටික කරනවා. ඊළඟට ඒක අරගෙන බැලුවහම පිටමු ඒ වස්තුව හෝ මොකක් හෝ එක ලම් කරගෙන බැලුවහම අර හොයපු සැපේ තියෙනවද නෑ. ඔන්න ඊට පස්සේ දැන් ඒකත් එක්ක ඉන්න දැනෙන්නේ ආව සැප පේන්නේ කොහෙද? ඇත්තක කවදාවත් මේක සම්පූර්ණ කරන්න බෑ. මේක මිරිඟුවක් දැන් මිනිස්සයට මේක මිරිඟුවක් කියලා පේනවනේ. මොකක්ද අර මුවා යන්නේ මිරිඟුව පස්සේ කියලා පේනවා. ඇයි ඒ? මිනිස්සයට ඥානෙ තියෙනවා. අන්න ඒ වගේ මෙන්න මේ යණය ගමන මේ අපි හැමදිනම යන ගමන මිරිඟුවක් කියලා තේරෙන්නේ කාටද? නුවණ තියෙන කෙනාට. ඒ කියන්නේ සතිය තියෙන කෙනාට. තේරුණාද? ඒ වගේ මෙන්න මේ අවිද්‍යාව නොතේරෙන නිසා සත්‍යෝ අර මේක සැපය හොඳය යහපත්ය කියලා හිතාගෙන මේ ඉන්ද්‍රිය ඇසට කනට නාසයට දිවට ශරීරයට ගෝ මනසට ගෝචර වෙන මේ ධර්ම ඔස්සේ යනවා. මොකක් නිසාද යන්නේ? මේ කාරණාව තේරෙන්නේ නැති නිසා. එතකොට මෙන්න මේ ධර්මයේ දැනගන්නවා කියලා කියන්නේ අර උසස් මනසක් ඇති කරගන්න එක. එතකොට අර මුවා යන්නේ මිරිඟුව පස්සෙන් වගේ මිනිස්සෙට තේරෙනවා වගේ මේ ඒ සතිය නුවණ තියෙන කෙනාට තේරෙනවා මේ මම යන්නේ මිරිඟුව පස්සේ. තියෙන අවිද්‍යාව තේරෙනවා. මේකට හේතුව මෙන්න මේ තියෙන තෘෂ්ණාවයි කියලා තේරෙනවා. හොඳයි. එතකොට තුන්වෙනි කාරණාව තමයි ඒක. මොකද්ද? යංකින්චි දුක්ඛං සම්භෝති. තුන්වෙනි එක තමයි අවිද්‍යාව. දොර ජාති ජරා මරණ සංසාරං යේ වජ්ජಂತಿ පුනප්පුනං ඉත්ති භාවඤ්ඤතා භාවං විද්‍යා ඒව සාගති. එතකොට මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ සංසාර දුක්ඛේ විවිධාත්ම භාවයන් වලට පැමිණෙන්න සිද්ධ වෙන්නේ මෙන්න මේ අවිද්‍යාව නිසා. එතකොට කවුරු හෝ කෙනෙක් අවිද්‍යාව මොකක්ද කියලා හොයනවනම් අවිද්‍යාවේ නිරෝධය මොකක්ද කියලා හොයනවනම් එයත් මේ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් දන් දුන්න වැන්ද විතරයි. තේරුණා? මේ මේක ගැන හොයන්ට ඕන. නුඹ තුන්වෙනි කාරණාව. ඒක අර අපි ඉගෙනගත්තු සම්මා සමාධි සූත්‍රයේ තියෙනවනේ. 15 වෙනි කාරණා. ඒකත් ලකුණු කරගන්න. චාංච පජානාති අවිච්ඡා සමුදයංච පජානාති අවිච්ඡා නිරෝධංච පජානාති අවිච්ඡා නිරෝධ ගාමිනී ප්‍රතිපදා. ඊළඟ එක තමයි මේ සංඛාර කියන යංකින්චි දුක්ඛං සම්භූති සබ්බං සංඛාර පච්චයාති අයම් මේකානුපස්සනා සංඛාරාණංච සංඛාරාණං ත්‍වේව අශේෂ විරාග නිරෝධා නත්ති දුක්ඛස සම්භූති අයං ද්විතියානුපස්සනා. එහෙනම් කවුරු හරි කෙනෙක් දකිනවා නම් මේ සියලු දුක්වලට හේතුව සංඛාර කියලා. සංඛාර දකිනවා නම් ඒ වගේම මේ සියලු දුක් වලින් මිදීම සංඛාර නිරෝධයයි කියලා දකිනවා නම් අන්න ඒක ජීවිත දැකිය යුතු මේ ජීවිතයේ දැකිය යුතු ලෙස දෙපැත්තකින් දැක්කා වෙනවා. මොකක් දැක්කොත්ද? සංඛාර දකින්න ඕනි. සංඛාර නිරෝධය දකින්න ඕන. එතකොට මොනෝද මේ සංඛාර කියලා කියන්නේ? සිතුවිලි. සිතුවිලි කියලා කියන්නේ මේ සංඛාර කියලා කියන්නේ සිතුවිලි. මේ සිතුවිලි කියන්නේ මේ සකස් වෙන දේවල්. චිත්ත චෛතසික වශයෙන් සකස් වෙන දේවල්. එතකොට ඔන්නෝයේ 31 ලෝකයේම උපදින්න අවශ්‍ය කරන්නේ මොනෝද? සංඛාර. සංඛාර නිරෝධණං කවුරු හෝ ওই 31 ලෝක ධාතු ඉපදීම නැහැ. දොර සංඛාර පවතින්නේ මොකක් පවතිනකන්? අන්නාරි පංච උපාදානස්කන්ධයේ තියෙනකන් සංඛාර පවතින්නේ. කවුරු හෝ කෙනෙක්ගේ පංච උපාදානස්කන්ධය ලිහලා දැම්මොත් එයාට සංඛාර සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ සංඛාර තුන් ආකාරයක් වෙනවා. පුඤ්ඤාභි සංඛාර කියලා කොටසක් තියෙනවා. අපුඤ්ඤාභි සංඛාර කියලා කොටසක් තියෙනවා. ආනිඤ්ඤාභි සංඛාර කියන කොටසක් තියෙනවා. මොකද්ද පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ? පින් දැන් අපි මේ කරන දන් දීම, පින් දීම, යහ කාර්යතාව කෙනෙකුට යහපත ප්‍රාර්ථනා කිරීම, මේ ආදී හැම එකක්ම පිනක්. ඒ වැයිනුත් ඇති වෙන්නේ මොනවද? සංඛාර. එතකොට සංඛාර කියලා කියන්නේ මේ ඒ ඒ ආත්මවල ගිහිල් උප්පත්තිය සලස්සන. තේරුණාද? එතකොට දැන් අපි හිතමු ඒකට කියන පුඤ්ඤාභි සංඛාර. අපි හිතමු සත්ව හිංසන, ඝාතන, හොර, මරගම් මේ ඒව කරනවා කියලා. එතකොට ඒව මොනවද? අපුඤ්ඤාභි සංඛාර. ඒකෙනුත් මොකද්ද කරන්නේ? සතර මහගෙදරට අරගෙන යනවා. මහගෙදර මොකද්ද? 137ක් තියෙනවානේ. වැටුනොත් 137ක් නිරයේ. බලවත් දුක් විඳිනේය කරදරේ. මද කුත් පිනකට නැත අවසරේ කියලා අපි ලෝයෙට සාරාවතියි නේ. එදනේ පිනක් කරන්න කියලා හිතක්වත් පහළ වෙන්නේ නැතිලු. එහෙම අවකාශයක්වත් නැතිලු. දැන් මේ අවකාශය තියනවා කරන්නේ නැහනේ. නේ. එහෙම අවකා හිතක්වත් පහළ වෙන්න අවකාශයක් නැතිලු. ඒ තරම් මේ විසා දුක් සහිතයි. හොඳයි. එතකොට මෙන්න මේ සංඛා අපුඤ්ඤාභි සංඛාර කළොත් අන්න ඒ විදිහේ දුකට පැමිණෙනවා. ඊළඟට මේ පුඤ්ඤාභි සංඛාර කළත් සසරි පැවැත්මමයි, අපුඤ්ඤාභි සංඛාර සිදු කළත් සසරි පැවැත්මමයි. ඒතර ආනිඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ ඔය සැප දුක දෙකම නැති දේවලුත් තියෙනවා අපිට. ඒ කියන්නේ සැපත් නැහැ, දුකත් නැහැ. අදුක්කම සුඛ වගේ සපත් නැති දුකක් නැති සංඛාර තියෙනවා. ඒව තමයි අර ඒ ආනිඤ්ඤාභි. දැන් උදාහරණෙට හිතන්න මේ මෙන්න මේ වගේ. දැන් අපිට ගෙදර තියෙනවනේ ෆ්‍රිජ් එක. දැන් ඒකට යම් කිසි අගයක් දීලා තියෙනවනේ නේද? ඊට පස්සේදී ඒකට තියෙන වටිනාකමට අනුව සංඛාර හැදෙනවා, චිත්තචෛතසික ධර්ම හැදෙනවා. ආ එතකොට අපි හිතමු ගෙදර තියෙනවා අතුගාලා අයින් කරපු කුණු කොට ගාබේජ් එක කියමු. ඒක ගැන මේ තියෙන්නේ මොන වගේ එකක්ද? ඒ කියන්නේ අල්ලා ගැනීමක්ද, එකතු කරගන්නේ මේ අදහසක්ද, පුඤ්ඤාභි සංඛාරයක්ද, අපුඤ්ඤාභි සංඛාරයක්ද, ආනිඤ්ඤාභි සංඛාරයක්ද? මම දන්නේ නැහැ. එක එක්කෙනාට එක එක විදිහ වෙන්න පුළුවන්. ඒක කවුරු හරි අරන් ගියොත් එහෙම මොකද වෙන්නේ? කුණු වලට දැන් එළියෙන් තියලා තියෙනවා. කවුරු හරි අරන් ගියොත්. හැබැයි එළියෙන් තියලා තියෙනවා. ටිහකට ගියස් කරන ගමන්, සුද්ධ කරන ගමන් TV එකේ එළියෙන් තියලා තියෙනවා. කවුරු හරි උකරන් ගියොත් මොකද වෙන්නේ? දෙකක් නේ. අන්නේ ආනිඤ්ඤාවි සංඛාර කියලා කියන්නේ ඒක තිබුණත් අපිට දුකක් නැහැ, නැතත් අපිට දුකක් නැහැ. අන්නේ ඒ වගේ සංඛාර රාශියක් තියෙනවා. තේරුණාද? ඒකට කියන මොන සංඛාර කියලාද? ආනිඤ්ඤාවි සංඛාර. ඒ කියන්නේ අර මේ කාම වස්තුන් කෙරෙහි සැපත් නැහැ, දුකත් නැහැ. නැති සැපත් නැති දුකක් නැති සංඛාර රාශියකුත් උපදිනවා. දැන් අපි වස්තුවක් බලනකොට අපි හිතමුකෝ තොරේ සංඛාර භවසපස්සීම කෙරෙහි බලපෑම නැහැ. මොන ආනිඤ්ඤාභි සංඛාරද? නැහැ. ඒත් එයා ඒක දකින්නේ අර සංඛාරවලින්නේ. කොහොමද අර කාම භව කාම මේ කාමතණ්හා භවතණ්හා විභවතණ්හායේ භවතණ්හා ඉඳගෙනනේ දකින්නේ. එතකොට මම තමයි ඒ දකින්නේ. ඒක රත්ෙනින් නැත්තම් වෙන තැනකින් ගැට ගහින්. එතකොට හඳුන් දැන් මේ දැන් මේ සිතුවිලි දැන් පින් හෝ ආපු දැන් ඒ කිසි දෙයක් ඇති කරගන්න බැරිද කියන්නේ? නෑ නෑ නෑ. අන්න ඒක හොඳ ප්‍රශ්නේ නැත්තම් ඒක. ඔය කියන්නේ කී දැන් මේ ඔය ඔක්කොම නිවනට සාපේක්ෂව බැලුවාම සසරේ දුක සකස් කරන දේවල්. හැබැයි අපි දැන් පින් කළ යුත්තේ කොහොමද? සම්මාදිට්ඨිය ඇතිව. සම්මාදිට්ඨිය කියලා කියන්නේ අපි හැම වෙලාවකම පිනක් කරාම කොහේ හෝ අපි පාර්ථනා කළොත් දිව්‍ය ලෝකයක් හෝ බ්‍රහ්ම ලෝකයක් හෝ ඕ අන්නාර. එතකොට අපි මොකද්ද පාර්ථනා කළ යුත්තේ? අපි දැන් යමක් හිත පිරිසුදු පිනක් කළාම සතුටුනේ. ඊටපස්සේ අපි යම් පාර්ථනාවක් කරනවා. පාර්ථනාවක් කරනව නම් කළ යුත්තේ කුමක්ද? මේ ජාති ජරා ව්‍යාධි මරණ දුකින් අත් මිදීමමයි. එතකොට එතන තණ්හාව හැදෙන්නේ. එතන ලෝභයක් හැදෙන්නේ. ඇයි හැදෙන්නේ? හැදෙන්න විදියක් නැහැනේ. ජාති ජරා ව්‍යාධි මරණ දුක දුරු වීම කියලා කියන්නේ මේ ජීවිතය අවබෝධ කර ගැනීම. ඒකමයි ප්‍රාර්ථනා කරන්න ඕන. අන්න එහෙම ප්‍රාර්ථනා කළොත් ඒක පුඤ්ඤාභිසංකාර තමයි. හැබැයි ඒක තල්ලු කරන කොහෙටද? අර නිවන පැත්ත. ඒක නිසා මේ හඳුරු පුඤ්ඤාභිසංකාර වමන. ඔව්. නිවන් දකින්නකම් ඕන. ඒක තමයි අර සුමනා දේවිය ඇවිල්ලා ඇහුවේ බුදුහාමුදුරන්. දවසක් මේ එකම ගෙදර දරුවෝ දෙන්නෙක් ඉපදුනම මේ කියලා තියෙනවා. ඒ දරුවෝ දෙන්න එකම වෙලාවේ ඉපදුනේ. එක්කෙනෙක් රජතුමාගේ බිසවට දාව ඉපදුනා. අනිත් කෙනා ඉපදුනේ රාජදාසියට දා. දැන් එකම වෙලාවේ ඉපදුණු නිසා දෙන්නටම එකට හැදෙන්න අවශ්‍යය තිබුණා. එකම වෙලාවේනේ. දැන් රාජකුමාරයා මේ රජමාලිගාව ඉපදින්නේ. එයා උපදින් රාජකුමාරයෝ උපදින වෙලාවෙම තමයි අර රාජදාසියටත් දරුවෝ උපන්නේ. එතකොට මේ දෙන්නට ඒ නිසා අවකාශය හම්බුණා එකට ජීවත් වෙන්න. ඒ වුණාට දැන් රජතුමාගේ ළමයට ලැබෙන සැලකිලි රාජදාසියගේ ළමයට ලැබෙනවද? එකට හිටිය කියලා ලැබෙන්නේ නැහැ. අරයාගේ රත් මේ රන් මේ මොනවද මේ හොඳ ආසනවල නිදියනවා. කවුද? අරයාට මොකුත් නැහැ. එයා බුම පැදුරු කඩමාල්ලක බුදි. එතකොට හැබැයි එකට ඉන්නවා. ඉතින් දවසක් මේ දෙන්න මේ පින් කරපු දෙන්නේ පෙර ආත්මයක පැවිදිලා හිටපු දෙන්නේ. එතකොට මේ දෙන්නට හිතිබුණ මේ හැකියාව ජාති ස්මරණ ඥානෙ. එක ආත්මයක් ආපස්සට දකින්න පුළුවන්. එක ආත්මයක් හරි දෙකක් හරි තුනක් හරි එහෙම කිහිපයක් දකින්න පුළුවන්. ඒකට කියනවා ජාති ස්මරණ ඥානය කියලා. සමහර අය අදටත් උපදිනවා එහෙම. එතකොට ඒ අය අර රාජදාසියගේ පුතාට කියනවා අර රාජකුමාරයා කියනවා මොකද්ද මේ මම ඔබට සාරාණීය වත කරන්න කියලා කිව්වා. උනාට ඔබේ වත පිරුවේ නැහැ. බත්තග්ග වත පමණක් පිරුවා. ඒ නිසා බලන්න මම දිව්‍ය ලෝකෙ ඉද්දිත් ඔබට වැඩි මහේසාක්‍යයි. දැන් මේ අතීතේ දැකලා කියන්නේ ඒක ආත්මයක්. එතසේ මනුස්ස ලෝකෙ ඉපදුණු වෙලාවේ මම ඔබට වැඩි හොඳට මහේසාක්‍යෝ ඉන්නවා. හැබැයි අර ළමයා කියනවා ඊට පස්සේ ආහා උඩඟු වෙන්න එපා ඔය රජසැපට. ඔක බොහොම ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕනේ කියලා කියනවා. ඊටපස්සේ දැන් මේ දෙන්නම මේ කතාව අහගෙන හිටිය කවුද අර සුමනා කියන සිටු දේවියගේ ඒගොල්ලන්ගේ පුංචි අම්මා. ඊටපස්සේදී මෙයා දවසක් බුදුහාමුදුරුව බහැදකින්න ගිහිල්ලා වන්දනා කරලා අහනවා සාමීනි භාග්‍යවතුන් වහන්ස දැන් මේ දෙන්න කතා වුණේ කොහොමද? මම බලන්නවා මම පැවිදි වෙලා ඉද්දි මම ඔබට කිව්වා සාරාණීය වත කරන්න කියලා. ඔබ ඒක කළේ නැහැ. බත්තග්ග වත මොනක් කළා? එහෙමනේ කතා වුණේ. ඊට පස්සේ ගිහිල්ලා අහනවා සුමනා දේවිය සාමීනි යම්කිසි බුද්ධ ශාසනයක යම්කිසි කෙනෙක් බත්තග්ග වත පුරනවා කෙනෙක් සාරාණීය වත පුරනවා මොකද්ද බත්තග්ග වත කිව්වේ? තමන් පින්ඩපාතේ ගිහිල්ලා තමන්ගේ කුසේ ප්‍රමාණයට පමණ දාන පිළිගන්න. පිළි අරගෙන තමන් වළඳලා බණ භාවනා ආදී කරනවා. ඒකට කියනවා බත්තග්ග වත. තව එහෙම නැහැ. දැන් ওই සිතුල්පව්වට එහෙම ගියාම පේනවනේ මේ ස්වාමීන් වහන්සේලා වැඩි ඉන්නේ ගොඩක් ඈත් කැලේ ගම්මාන තියෙන ගොඩක් ඈතින්. එතකොට ඔක්කොම ස්වාමීන් වහන්සේලා පින්ඩපාතේ යන්නේ නැහැ. ඒ කීප දෙනයි. එතකොට ඒ කීප දෙනා ගිහිල්ලා අනිත් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් දාන පිළිගන්න ඕන. පිළි අරගෙන ඇවිල්ලා දානශාලාවේ සකස් කරන්න ඕන. හැමෝටම සමානව බෙදන්න ඕන. බෙදලි ඉවර වෙලා ඒ පින්ඩපාතේ ගියපු ස්වාමීන් වහන්සේ තමයි අවසානෙටම දානේ වළඳන්නේ. එතකොට ඒකට කියනවා අනිත් අය වෙනුවෙන් දම් පූජා කරනවා අනිත් අය වෙනුවෙන් පින්ඩපාතේ යනවා. මේකට කියනවා මොකක් කියලාද? සාරාණිය. එතකොට ඇවිල්ලා අහනවා මෙන්න මේ බුද්ධ ශාසනයක මෙහෙම දෙන්නෙක් මේ විදිහට වද දෙක පුරනවා. එතකොට කෙනෙක් මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකෙ උපදිනවා. දැන් අර දෙන්න කිව්වනේ මම දෙවි ලෝකෙ ඉද්දිත් මම මහේසාක්‍ය වුණා කියලා. දැන් මේ අහන්නේ ඒක. බුදුහාරුන් අහනවා එහෙම කවුරු හරි දෙන්නෙක් මෙහෙම කර කර ඉඳලා නිවන් දකින්න නැතුව ගිහිල්ලා මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකෙ උපදිනවා. ඉපදුනොත් ඒ දෙන්න අතර වෙනසක් තියෙනවද කියලා. කාගේ අතරද? අර දන් දීපු අනිත් අය වෙනුවෙන් පිණ්ඩපාතය ගියපු සාමින්වහන්සේත් අර දන් නොදී තමන්ගේ ප්‍රමාණයට පමණක් වළඳලා එකම ශාසනයක ගුණධර්ම දියුණු කරපු. මේ දෙන්න අතර වෙනසක් තියෙනවද? ඊට පස්සේ බුදුහාරුව කියනවා දිව්‍ය ලෝක ඉපදුනොත්. බුදුහාරුව කියන වෙනසක් තියෙනවා. අර දන් දීපු භික්ෂුව මහේසාක්‍ය වෙනවා. ඊට පස්සේදී අහනවා සාදු සාදු සාමීනි මනුස්ස ලෝකයේ ඉපදුනොත් මේ දෙන්න. එතකොටත් කියනවා වෙනසක් තියෙනවා. අර දන් දීපු භික්ෂුව අනිත් අය වෙනුවෙන් පිණ්ඩපාතය ගියපු භික්ෂුව එයා මහේසාක්‍ය වෙනවා. අනිත් කෙනා එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ දහනවා සාමීනි භාග්‍යවතුන් වහන්සේ යම් හේකින් ඒ දෙන්න බුද්ධ ශාසනයක මේ නිවන සාක්ෂාත් කළොත් නිවන අවබෝධ කළොත් ඒ අවබෝධ කරන නිවන තුල වෙනසක් දක්වන්න පුළුවන්ද? පුළුවන්ද? බැ. ඒ අවබෝධ කරන නිවන තුල වෙනසක් දක්වන්න බැ. ඒ නිසා අපිට සාදුකාර දෙනවා මේ සුමනා සිටු දේවී. සාදුකාර දීලා කියනවා මේ ගිහියෙක් උනත් පින් වමනා කරනවා, පැවිද්දෙක් උනත් පින් වමනා කරනවා, ඒ වගේම ගිහි භූතස්සති පබ්බජිස පැවිද්දෙක් උනත් දෙවියෙක් උනත් පින් වමනා කරනවා. ඒ නිසා සාමීනි නිවන් දකින්නතුරු අපි හැමෝටම පින් කර යුතුයි නේද, කුසල් කළ යුතුයි නේද කියලා වහම බුදුහාරෝ ඒව මේ තන්සුමනේ එසේමයි සුමනාවනි එසේමයි සුමනාවනි කියලා සම්මත කරනවා. ඒ නිසා මේ මම කතාව කිව්වේ දැන් මේ කිව්වම හිතෙන්න පුළුවන් පින් කරන්න ඕන නෑ කියලා. තේරුණාද? පින් නොකළොත් අර මහගෙදර තමයි මහගෙදරට ඇදම් වැටෙනවා. එතකොට මේ ධර්මය අහන්න හෝ මේ අනිත් ජීවිතේ තේරුම් ගන්න හෝ අවබෝධ කරගන්න හෝ පරිසරයක් ඒවගේ නෑ. එහෙනම් දසවන මිනිස්සෙක් උනත් දරිද්‍රතාවය නිසා වේලාව නැහැ. ඊට පස්සේ ඒ ජීවිතේ මගහැරිලා යනවා. එනිසා මේ ඒක නිසා අර මේ දෙන්නේ යම් දෙයක් වෙන්න පුළුවන්. බත් ඇටයක් වෙන්න පුළුවන්. පලා පිඩුවක් වෙන්න පුළුවන්. ඒක දීමෙන් ප්‍රාර්ථනා කරන්න ඕන මොකද්ද? මේ නිවන. මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේක දුකක්. මෙන්න මේ දුකෙන් ඈතර වීමමයි ප්‍රාර්ථනා කරන්න ඕන. එනිසා මේ සංඛාර කිව්වහම මොන විදිහට සංඛාර තුනක් තියෙනව මොනවද? පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියලා. මේ සංඛාර දුකෙන් මේ සංඛාර තුනෙන් මොකද්ද වෙන්නේ? සසර භවය සකස් වීමයි. ඒ නිසා මේ සංසාර මේ සංඛාර තුනම දුරු කරන්න ඕන. කීයද? ඒක තියෙනවා නේද අර සම්මාදිට්ඨි සූත්‍රයේ 14 වෙනි මාර්ගුණක් දානවාති සංසාර සම්මුතියන්ත පජාන සංකල්පයේ දන්දපත. එහෙනම් අදට ප්‍රමාණවත් එහෙම බලමු තව සරල කරලා. මේවා ටික ටික කනට හුරු වුණාම ඔව් නිකන් ගණන් හදනවා වගේ තමයි. එතකොට මේව ගැන හිතන්න ඕන. ඒ කියන්නේ මේ ඔය මොනෝ හෝ කාරණාවක් ගැන තමන්ට තේරුණු තැනින් හිතන්න ඕන. ග්‍රාමන මේ ටික ඇවිල්ලා අර ගිය සතිය කරපු 16 සමාධි ත්‍රිපදලේක පස්සේ නිවන් මාර්ගට යන්න. ඔව් දැන් ඔය අපි ගිය සතියේ කතා කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සම්මාදිට්ඨියට පැමිණෙන්න කියපු දේශනාවක් තමයි අපි ගිය සතියේ කතා කරේ. කාරණා 16 සාරිපුත්ත හාමුදුරුවෝ. ඊයේ ඔය දැම්මන් අද කියන්නේ බුදුහාමුදුරුවෝත් ඒ වගේම කරුණු 16ක් කියනවා. අරකේ සමහර ඒවා තියෙනවා සමහර ඒවා එකේ නැහැ. තේරුණාද? ඒ 16 අර 16 ක්‍රමේනුත් මේ 16 ක්‍රමේනුත් සම්මාදිට්ඨිය තමයි අපි ඇති කරගන්නේ. දෙකෙන්ම එකම තැන. ඔව්. මං මේක කිව්වේ අර අරකට සමාන නිසා තමයි මේක දැන් මේ විස්තර කරගෙන යන්නේ. හා දැන් ඔතනින් ගියත් අර කියන අර ගිය සතිය කතා කර 16 තැනින් ගියත් එකම නිර්වාණ ඵලය තමයි ලැබෙන්නේ. මේකේ තියෙනවා කරුණු හතරක් පහක්. අරකේ නැති. ඒක දැනගන්න එක වටිනවා. ඒක මම මේකත් මේකට එකතු කරගත්තා. දැන් අපිට එකක් හම්බුණා උපදි කියන එක. ඒ වගේ තියෙනවා. හොඳයි. අර අපේ මනුස්ස ජීවිතය ජීවත් වුණාද ජීවත් වන්නේද ජීවත් වූයේද කියලා හුවොත් ඒකටවත් උත්තර දෙන්න බෑ. ඒ හේතුව මේ මිනිසයා වැඩිපුරම ජීවත් වෙන්නේ අතීතයේ අනාගතයේ. හැම වෙලාවකම අතීතයේ රාමුවක් කරගෙන වර්තමානයේ දකිනවා. අනාගත රාමුවක් කරගෙන වර්තමානයේ දකිනවා. හැම වෙලාවකම පේන්නේ අතීත රාමුවකින් සහ අනාගත රාමුවකින් තමයි වර්තමානයේ පේන්නේ. එතකොට වර්තමානයේ විදිහට පේන්නේ කාටද? සිහිය පිළිඹවාගත්තු කෙනාට. ඒ කිව්වේ අර පිටපැත්තට හැරිච්ච ආයතන ටික ඇතුළට හරවගත්තු කෙනාට. නැත්නම් හිතන්න මේ පුංචි උදාහරණේ අවසන් කරමු. දැන් හිතන්න ඔබෙන් කවුරු හෝ මොකක් හෝ පොතක් ඉල්ල ගන්නවා උදාහරණයකට. මේ මිනිස්සයා මේක දුන්නේ නැහැ. මේ මිනිස්සයා නුදුන්නු මන් එක තව දවස් 5කින් 6කින් දෙන්නම් කියලා ගිනිච්චේ. නමුත් හම්බුනේ නැහැ. දැන් මේ මිනිස්සු සමහරවිට මේක හම්බුනහම දෙන්නම් කියලා හිතන් ඉන්නවා ඇති. කොහොම වුණත් දී කියපු දවසට දුන්නේ නැති නිසා දැන් මේ මිනිස්සු තව සති දෙකකින් විතර හම්බ වෙනවා අපිට කඩපොලේදී. ඊට පස්සේ දැන් අර මිනිස්සු දැකපු ගමම්ම අපිට මේ මිනිස්සු පේන්නේ ස්වභාවිකවද නැත්නම් අතීත වැඩපිළිවෙලක් අස්සෙන්ද? එතකොට අතීත වැඩි පිළිවෙලා කියලා කියන්නේ ඒක ඇති වෙලා ඉක්මලා ගියෝ එකක්. තේරුණා? එතකොට අපිට අර මනුස්සයත් එක්ක හිනා වෙලා කතා කරන්න බෑ. මොකද බලන්නේ අතීත රාමුවකේ. එහෙමනේ. එතකොට අතීත රාමුවකින් මොකක්ද බලන්නේ? මේ වර්තමානයේ දැන් ඉන්න මනුස්සය දිහා අතීත රාමුවකින් බලනවා. දැන් මේ මනුස්සයගේ ස්වභාවය අපිට පේනවාද? මේ මනුස්සයා සමහර විට මහා දුකකින් ඉන්නවෙන්න පුළුවන්. සමහර විට අර මහා විනාශයක් පවුල මොකද භාර්යාව සහෝදරයෝ අඹ දරුවෝ සියල්ල නැති වෙලා වෙන්න පුළුවන්. නමුත් ඒක අපිට පේන්නේ නැහැ මේ වෙලාවේ. ඇයි? අපි බලන රාමුව වෙනස්නේ. තේරුණා? අතීත රාමුව වෙනස්. අපි අතීතයෙන් බලන්නේ අරයි මගේ මෙහෙම කියලා තමයි ඉල්ලගත්තේ මෙහෙම මෙහෙම. ඒ ටික අස්සෙන් බලනකොට ස්වභාවික මිනිස්සයා පේන්නේ නැහැ. සමහර විට ළඟට ගියාම ආමං දෙන්න තමයි හිටියේ හම්බුණු ගමන් මේ පොත අන්න වානේ තියෙන පොඩ්ඩක් ඉන්න කියලා ගෙනත් දුන්නොත් අන්න රාමු වෙනස් වෙනවා. එතකොට අපි හැම වෙලාවකම බලන්නේ එක්කෝ අතීත රාමුවකි. එහෙම නැත්නම් අනාගත රාමුවකි. ඒ දෙකම දැන් නැහැ. එතකොට අපි ජීවත් වුණාද කියලා හුවොත් ජීවත් වුණා කියන්නත් බෑ. ජීවත් වෙනවද කියලා හුවොත් ඒ කියන්නත් බෑ. ජීවත් වෙමින් ඉන්නවද කියලා හුවොත් ඒක කියන්නත් බෑ. මොකද ඉන්නේ අතීත අනාගත දෙක නිසා. අපි හිත දියුණු කරගන්න වර්තමානයේ විතරක් බලලා ඒක විතර වැඩ කරගෙන යනවා. ඔව්. ස්වාමීන් වහන්සේ බදාදගේ පච්චුප්පන්නව ඉන්නවා කියලා ඒක හිතලා බලවල තේරුණා. දැන් මේ ඔව් පච්චුප්පන්න කියලා කියන්නේ දැන් මේ අපි දැන් ওই වර්තමාන මොහොත කියලා එකක් කියනවානේ. තේරුණාද? වර්තමාන මොහොත කියලා එකක් පනවන්න බෑ. අපේ ධර්මයට අනුකූලව. මොකද මේ මොහොතක් පනෙව්වොත් අපිට මේ මොහොතට සාපේක්ෂව අතීත මොහොතක් පනවන්න වෙනවා. මේ මොහොත පැමිණෙව්වොත් එහෙනම් අනාගත මොහොතකුත් පනවන්න. ඒ නිසා අපි සාසනය කියලා කියන්නේ අකාලික දහම. අකාලිකයි කිව්වේ මොකක්ද? කාලයකට අයිති නැති දහම. එතකොට හැම වෙලාවකම හිතන්නකෝ මෙයින් 28 බුදුවරු 28 දෙනෙකුගෙන් එහා පැත්තේ ලෝකය ගත්තත් දැන් ලෝකය ගත්තත් දැන් මේ කාලය වෙනස් වෙලා ඇති. නමුත් පවතින ධර්මතාවය වෙනස් වෙලා නැහැ. මොකද්ද? අනිත්‍යතාව. අනිත්‍යතාවය වෙනස් වෙලා නැහැ. ඒක ස්වභාවය වශයෙන් හැම කල්හිම පවතිනවා. එහෙනම් මේ ඒ අතීතයේ පැවතුනා වගේම මේ දැන් මේ උදා වෙන හැම මොහොතකම තියෙන්නේ මොකද්ද? අනිත්‍යතාව. හැම මොහොතක්ම කියලා කියන්න වෙනවා. මොකද මේ තේරුම් කරවන්න. ඒ මොකද මිනිස්සු හැම වෙලාවකම හිතන්නේ කාලයට සාපේක්ෂව. ඒ කාලය දැන් මේ ඉන්ද්‍රිය ටික තියෙනවානේ. ඒ ඉන්ද්‍රිය ටික පිහිටලා තියෙන අවකාශයක. ඒකට ගෝචර වෙන්නේ දෙකයි. සිග්නල් දෙකයි තියෙන්නේ. දැන් මේක මෙතන ඇත කියලා තියෙනවානේ. මොකද්ද මේ පොත මෙතන තියෙනවා. ඒක ඇත කියන එක ගත්තේ කොහොමද? මොකේට සාපේක්ෂවද? අවකාශයට සාපේක්ෂව. මේ ගහ බෝධිය මෙතන තියෙනවා. මොකේට සාපේක්ෂවද අපි මේ දකින්නේ? අවකාශය. දැන් මේක මෙතන නැත්නම් මොකේට සාපේක්ෂවද නැහැ කියන්නේ? ඉස්සෙල්ලා මෙතන තිබුණා. දැන් අවකාශයට සාපේක්ෂව නැහැ. එතන හිස්තන. ওই දෙක විතරයි මේකෙන් ගන්න මේ ඉන්ද්‍රියවලි. මොකද්ද? මේ අවකාශයේ ඇත හෝ නැත කියන එක. හැබැයි මනස කාලයට සාපේක්ෂයි. එතකොට මනස හරියට එතකොට දැන් හැම වෙලාවකම අපිට තියෙන්නේ අර අතීතයේ බුදුවරු 28 කින් එහා පැත්තේ තිබුණේ අනිත්‍යතාවය. එතකොට මේ උදා වෙච්ච දැන් මේ යම් කාලයක් තියෙනවා නම් ඒ තියෙන්නේ අර ධර්මතාවයම තමයි. මොකද්ද? අනිත්‍යතාවය. ඒ නිසා කියනවා මෙහෙම. කොහොමද? දැන් දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා සාමින් වහන්සේලා බුදුහාමුදුරන්ගේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ බොහොම ප්‍රසන්නයි. ඒ කුමක් නිසා දෙක වේලයි වළඳන්නේ? ඒ හිටපු සාමින් වහන්සේලා ගැන අහන්නේ. එතකොට අපි දෙවේලක් වළඳනවානේ. එතකොට මේ ඒ සාමින් වහන්සේලා ගැන ඇහුවේ කොහොමද? ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ බොහොම ප්‍රසන්නයි. ඒ ප්‍රසන්න ශ්‍රාවකයන් වහන්සේලා එක වේලයි වළඳන්නේ. කොහොමද මේ ප්‍රසන්න භාවය ඇති වුනේ කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අතීතන්නානුසෝචಂತಿ. අතීතය ගැන සෝක කිරීමක් නැහැ. ඒ කියන්නේ අතීත රාමුවෙන් ජීවත් වෙන්නේ නැහැ. අතීතන්නානුසෝචಂತಿ නප්ප ජප්පන්ති නාගත. නොපෙනනු නොපේ නොපැමුණුන අනාගතය ගැන බලාපොරොත්තුකුත් නැහැ. ඒ කියන්නේ අනාගතේ නු පච්චුප්පන්නේ නේ ආපෙන්ති. අර වර්තමානයේ කියලා කිව්වේ නැහැ. මොකද්ද කිව්වේ? පච්චුප්පන්නය නේ ආපෙන්ති. හේතු ඵලයේ ජීවත් වෙනවා. දැන් මේ ජීවිතය හිතන්නකෝ අර පංච උපාදානස්කන්ධයේ මං කියවනේ ඒකේ ඇතිවීම ඇති වෙලා නැති වෙනවා. ඒකට කියන එක චිත්තක්ෂණයක් කියලානේ. එතකොට ඊළඟ ෂණයට මේකේ ඇතිවීමට නැතිවීමට විපාක නැත්නම් එතනින් ඉවර. ඒ තරම් බොහොම يعني චිත්තක්ෂණ يعني වේගවත්ම. ඒකට එක චිත්තක්ෂණයක් ඉදිරියට පැන ගන්න බැරි වුණොත් මේ ශරීරෙට මොකද වෙන්නේ? මැරුණා කියනවා. ඒකට ඒ අන්නේ හැම එකකම හේතුවකින් තමයි දැන් මේ ජීවත් වෙන්නේ. තේරෙනවා? ඒකට වර්තමාන කාලේ අපිට ඉන්න බෑ. අපිට ඉන්න පුළුවන් මොකේද? හේතුඵල ධර්ම. මං කියන්නේ තේරෙනවද? කාලයකට අයිති නෑ මේක. කාලය කියන්නේ පනවගත්ත එක. හැම තැන්හිම පවතින එක තමයි මොකද්ද? පටිච්ච සමුප්පාද. ඒක නිසා එකට කියන වචනේ තමයි පච්චුප්පන්න කියන වචනේ. වර්තමානයේ කියලා කියන්නේ නෑ. ඒක හැමෝම භාවිතා කරනවා. ඒතකොට අර කාලයක් ඇතුළේ කරන කතාවක් මේක. සම්මතයට එන්නේ පැයකින් හැබැයි සුදුසුම වචනේ තමයි පච්චුප්පන්න. පච්චුප්පන්න කියලා කියන්නේ හේතු ඵල කියන එකයි. එතකොට සයින්ස් ඒක ප්‍රැක්ටිස් කරනවා කියලා කියන්නේම අතීතයට අනාගතයටයි හිත යනකොට ඒක අඳුනගෙන එින් මිදීම. ඔව්. මිදෙන්න. ඒක තමයි ප්‍රැක්ටිස් කරනකොට. ඔව් ඔව් ඔව්. හිතින් මිදෙන්න ඕන. ඒතර හැම වෙලාවකම හිතට ගන්න ඕන මේ කාලයක් මේ හිතට නෑ. එතකොට මේ පච්චුප්පන්න ධර්ම රාශියක් තමයි පවතින්නේ. ඒක තමන්ගෙන් දකින්න ඕනේ. අර ඒ කියන්නේ හේතුඵල, හේතු රාශියකින් ඇති වෙන ඵල ටිකක් තමයි මේ ඇති වෙන්නේ. හැම වෙලාවකම හේතුව ඵලයක් වෙනවා, ඵලය හේතුවක් වෙනවා, ආපෝ හේතුව ඵලයක් වෙනවා. නාම වශයෙන් බැලුවත් එහෙමයි, රූප වශයෙන් බැලුවත් එහෙමයි. ඒ විදිහට ප්‍රැක්ටිස් කරනවා මාර්ක්ස්. නමුත් දැන් අර අනාගතේටයි මේ අතීතේටයි යනකොට ඒක අඳුන ගන්න පුළුවන්. නමුත් අර හේතු ඵලානුව සිතනවා. ඒක හරි. ඒක අවබෝධ වෙන්නේ මේකනේ. දැන් ඒ කියන්නේ හේතුඵලයේ ජීවත් වෙන්නේ ආර්ය ශ්‍රාවකයෙක්. ඒ කියන්නේ සෝවන්, සකෘදාගාමි, අනාගාමි වෙච්ච කෙනෙක්. එතකොට දැන් අපි මේ කාලයක් තුල ජීවත් වෙන සත්වයෝ. එතකොට අපිට ඒක තේරෙන්නේ අර කාලය තුලින් කිව්වහම. එතකොට අපි ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ ඔය කාලය නැතුව. ඒක කොහොම හෝ කොයි ආකාරයකින් හෝ මේ කාලය නැතුව මේ ධර්මය අකාලිකයි කියන එක පටිච්ච සමුප්පාදයේ තේරෙන්න ගනි. අපි ඉතින් ධර්ම කාරණා සාකච්ඡා කරමු. මම ඒක දැන හිතේ නෑ. මම හම්බෙලා මොකක්ද කියන්නේ කියන්නේ. දැන් තේරෙනවා. හොඳ ඒ නිසා කාලයත් අන්න අතනින්ම තමයි පැන වෙන්නේ. ඒ මොකද මේ ලෝකේ ඉන්න සත්‍යයන්ට 31 ලෝකෙෙම ඒ එක එක්කිනාට එක එක කාලය තියෙනවා. ඒ කියන්නේ මනුස්ස ලෝකයේ එක කාලයක් ඒක ප්‍රදේශ අනුව වෙනස් වෙනවා. නිතර ජීවීන්ට වෙනස් වෙනවා. ඊට පස්සේදී දිව්‍ය ලෝකයේ තව ආයුෂ. එහෙම එහෙම මේ සත්‍යයට සාපේක්ෂව තමයි මේ කාලය තියෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ මේ ශ්‍රාවකයන් වහන්සේලා මේ මාර්ගඵල වලට පත් වෙලා ඒක අන්න හරි. ඒ ඇහුවේ මේ අර භාවනා කරන පිරිසක් ගැන. ඒ කියන්නේ ඒගොල්ලෝ ප්‍රසන්න වුණේ ඇයි? මේ පටිච්ච සමුප්පාදයේ මෙනෙහි කරමින් ඉඳලා. පටිච්ච සමුප්පාදයේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. හොඳයි. එහෙනම් අදට ප්‍රමාණවත්. හොඳයි. එහෙමනම් අපි බොහොම සද්ධාවෙන් ගෞරවයෙන් ඔය හැම දිනම එකට ඒක රාසී වෙලා අපි ඔක්කොම මේ මටත් තියෙන එකම ප්‍රශ්නේ, ඔය කට්ටියටත් තියෙන එකම ප්‍රශ්නේ, මේ ඉපදීමයි, දිරා යෑමයි, ලෙඩවීමයි, මරණයයි. ඒ නිසා අපි හැමෝදිනාටම එකම විමුක්තිය උතුම් වූ නිර්වාණ ධර්මයයි. ඒ නිසා අපි මේ බව තේරුම් අරගෙන පුළුවන් විදිහෙන් මේ ගැඹුරු ධර්ම කාරණා පුළුවන් විදිහෙන් අපි සාකච්ඡා කරන්න උත්සාහ කරනවා, දැන කියා ගන්න උත්සාහ කරනවා. ඒකෙන් අපේ සතිය දියුණු වෙනවා, වීරිය දියුණු වෙනවා, ධම්ම විදිය බුද්ධංගයේ දියුණු වෙන ඔය ආදී වශයෙන් අපේ ಗುಣධර්ම බොහෝ දියුණු වෙනවා. ඒ නිසා ඔබ තමන්ගේ කාලය කැප කරගෙන, තමන්ගේ ශ්‍රමය කැප කරගෙන මේ විහාරස්ථානියට පැමිණිලා පංචශීලයේ පිහිටලා බුද්ධ වන්දනාව සිද්ධ කළා, ගිලම්පස පූජා පවත්තලා, ඒ වගේම සද්ධර්ම සාකච්ඡා සිද්ධ කළා, මේ ਸਰව ප්‍රකාරයෙන්ම සිදු කළා වූ මේ සියලුම කුසලානිසංස ධර්මිය අපි අන් අයගේ යහපත වෙනුවෙන් අනුමෝදන් කරමු. සියලු මියගේ ඥාති මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව සසරේ දුකක නංගින් අත්මිදෙත්වා, සැපතකටම පැමිණෙත්වා. ඒ සැපතේ අනිත්‍ය දුක් අනාත්ම ආදී ලක්ෂණ අවබෝධ කොටගෙන උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහස ඇති කරගෙන සියලු මියගේ ඥාතීන්ට අප කළ පින් බල මහිමෙන් යහපතම සැනසෙත්වා කියන පරම කරුණාවෙන් කළ පින සතුටින් අනුමෝදන් කරමු. ඉදං මෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම සියලු දෙවි දේවතාවරුද මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව මේ අසිරිමත් බුදු සසුන බොහෝ දිනකට යහපත පිණිස ආරක්ෂා කරත්වා රැක දෙත්වා. මේ පින් අනුමෝදන් වන සියලු දෙවිවරු ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අදහස ඇති කරගෙන අප කළ පින් බල මහිමෙන් සියලු දෙවිවරුන්ටද යහපත සැලසෙත්වා කියන කරුණාවෙන් මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ වගේම ඔබ අප හැම දිනාම දැන් පින් අනුමෝදන් කරලා හිත සතුටින් පවතින අවස්ථාව. අපි හැම දිනාම යහපත් ප්‍රාර්ථනාවක් කරමු හිත පිරිසුදු වෙච්ච වෙලාවේ. බණ සද්ධර්ම ශ්‍රවණය කරලා සාකච්ඡා කරලා හිත ප්‍රසන්නව පවතින වෙලාවේ මේ ගෞතම බුද්ධ ශාසනයක මිනිස් කයක් දරාගෙන සද්ධාව ගෞරවය ඇති කරගෙන අපි හැම දිනාම එක රාසී වෙලා සද්ධර්ම සාකච්ඡා කළ පින ඔබ අප හැම දිනාටම ඒකාකාරීව පිහිටීමෙන් ජාතියක් ජරාවක් දුකක් ව්‍යාධියක් මරණයක් නැති බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා යම්බඳු වූ නිවනකින් සැනහුණාද ඒ උතුම් නිර්වාණ ධර්මයේම සාක්ෂාත් කිරීම පිණිස සිත් සතම් පහදවාගෙන ගෞතම බුදුසසුනේ සිදු කළා වූ මේ මහානුභාව සම්පන්න කුසලය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම උතුම් වූ නිවන සාක්ෂාත් කිරීම පිණිසම පාරමිතාවක් නොවෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් අපේ සාදු සාදු සාදු. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩංති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සුපත්තේ